2015 වසරේ 9 මාසේ 27 වෙනිදා විනරපුර පාසලොස්සක පොහෝ දවස භාවනා වැඩසටහන. අප කල්පනා කළා අද දවසේ එක් එක් අයට පෞද්ගලික ආකාරයෙන් තියෙන ගැටලු තියෙනවා භාවනාව සම්බන්ධයෙන්. ඒ පිළිබඳව ඒ අයත් සමග සාකච්ඡා කළා, විසඳලා දෙන්න ඕන කියලා කල්පනා කළා. එහෙම නැතුව ඒ ගැටලුව සිතේ තියාගෙන මොන තරම් දුරට බණ ඇහුවත් එතනින් එහාට යන්නේ නැහැ තමන්ගේ ගැටලුව විසඳ ගන්නකම්. ඒ නිසා අපි මේ විදිහට සාකච්ඡාව ආරම්භ කරමු. කොහොමද ආපදාසන තත්ත්වේ දැන් තත්ත්වේ? මං හිතන්නේ දැනුම අඩුයි කියලා. දැනුම තිබුණා, ඒ වුණාට ඒක අර ආත්මයේ ජීවිතයේ සම්බන්ධව තිබුණේ නෑ. මොකද ඔබතුමා කතිකාචාර්ය තනතුරට එන්න කලින් මොනවාරි සේවාවක් කළා? ගුරු වෘත්තිය. ඊට පස්සේ කතිකාචාර්යවරයෙක් හැටියට අරිවංශයේ වාසනාවට පස්සේ ඔව් කටයුතු කළා. සර් දැනුම තිබුණා, තරමේ අධ්‍යාත්මික ප්‍රායෝගික වීමේ දැනුම තිබුණේ නෑ. ප්‍රායෝගිකව දැනුම් නෑ. දැන් මේ දැනුම කියන දෙයට වැඩිය වටින දෙයක් වෙලා තියෙනවා. මොකද ප්‍රායෝගිකව දැනුම නෑ. දැනට මොනවද ප්‍රශ්න හැටියට අහන්නේ? දැන් මෙන්න මෙහෙමයි. අපි මුලින්ම බලන්න ඕන මේ දැන් ඉපදිලාද අපි ඉන්නේ කියලා. මේ මහත් ඉපදිලාද ඉන්නේ දැන්? ඉපදිලාද ඉන්නේ? ඉපදිලා. හොඳටම ෂුවර්ද? දැන් ඉපදිලා ඉන්නේ. විහිළුවක් නෙමෙයි මේක, හරි වටින දෙයක්. හොඳටම ෂුවර්ද මම දැන් ඉපදිලා ඉන්නේ කියලා? මොනවද ඉපදිලා තියෙන්නේ? හරි, මේ කියපු ඒවා අතන මෙතන කියන දේවල් පොත් වලින් කියන දේවල් නෙමෙයි. ඔබේ හදයක් හැටියට ඔබ කියන්න මොනවද ඉපදිලා තියෙන්නේ? ඉපදිලා කියන්නේ මේක ගමන් කරනවා නෙමෙයි, සංකල්ප කරත්. ඔව්, ගමන් කරන්නේ. ඉතින් මොනවා හරි දෙයක් තියෙන්න එපා. මොකක්ද ඒ? නම් මොතෙම තමන්ගේ මනසට එන දේවල්. කාට දේවල්? නිරෝධ වෙන තෙක් මගේ. ඒව නිරෝධ වුණාම මම කවුද? මම ඉති නෑ නේද? හ්ම්. නිරෝධ නම් ඒව නිරෝධ වුණාට පස්සේ මමෙක් නැති වෙනවද? මම නැති වුණාම ඒව නිරෝධ වෙනවද? නෑ. ඕකෙන් දෙකෙන් එකක් ඉස්සරහට ගන්න ඕනේ. මම නැතුණාට පස්සේ අන්න හරියට එතනින් එන්න ඕනේ. එහෙම නැතුව අපිට මේ ලෝකේ රූප නැති කරන්න බෑ. ශබ්ද නැති කරන්න බෑ. ලෝකයේ තියෙන හොඳ නරක ස්වභාවයන් නැති කරන්න බෑ. ඈ අපි ඒවා මැදට පණින පුඤ්ජලත්වය ඒවා ඔස්සේ ඇලීම් ගැටීම් හදාගන්න ලෝභ දේශ මෝහ හදාගන්න පුඤ්ජලත්වය මමත්වය සක්කාය දිට්ඨිය නැති කරන්න පුළුවන්. සක්කාය දිට්ඨිය නැති කරන්න පුළුවන්. මොනවද මේ සක්කාය දිට්ඨිය කියලා කියන්නේ? සක්කාය දිට්ඨිය කියන්නේ අපේ මේ දැන් තමන්ට දැනෙන්නේ කොහොමද සක්කාය දිට්ඨිය? දැන් මේ දැන් දැනෙන්නේ කොහොමද? දැන් අපේ මේ පංචේන්ද්‍රයන් ලබා ගන්න සියලු දේ තමයි මේ සක්කාය දිට්ඨිය. ඒක හොඳ දේවල් සහ නරක දේවල් දෙකම. ඒ දෙකම නිරෝධ වෙන්න ඕන සංකේතයේ නැති නිසා. දැන් අර අර දෙක තමයි තියෙන මෙතන ගැටලුවක් හැටියට තියෙන්නේ. සක්කාය දිට්ඨිය නැති වෙන්නේ අර ඇලීම් ගැටීම් හොඳ නරක කියන ස්වභාවයන් දෙක නිරෝධ වුණාම කියලා කල්පනා කරනවා. ඊළඟට අපි කල්පනා කරන්න ඕනේ හොඳයි නරකයි. එහෙම නැත්නම් ඇලීම් ගැටීම් කියන එක ප්‍රභේදනය කරන්න. ඒ ආකාරයට වෙන් කරගෙන ඒකේ ගැටෙන්නේ කවුද? අපි වෙන් කරගත්තහම මේක වෙන්නේ මේ ලෝකයේ හැම දිනාටම හොඳ වුණ දෙයක් තියෙනවද? ඈ හැම දිනාටම හොඳ වූ ඒකීය ධර්මයක් තියෙනවද? මොකක්? එහෙම එකක් ලෝකේ තියෙනවද? හැම දිනාටම නරක වූ දෙයක් තියෙනවද? නැහැනේ. නේද? දැන් අපි හිතමු අන්නාසි කියලා. හැමෝම අන්නාසි කන්න කැමතිද? නැහැනේ. බත් රතු කැකුළු බත්. හැමෝම රතු කැකුළු බත් කන්න කැමතිද? හැමෝම සුදු හාලේ බත් කන්න කැමතිද? නැහැ. එතකොට මේ ප්‍රශ්නේ තියෙන්නේ සුදු හාලේ රතු කැකුළේ අන්නාසි වලද? ඔව්. එහෙමනම් අපිට මේ සුදු කැකුළු රතු කැකුළු අන්නාසි නැති කරන්න බෑ. අපිට අපේ පුඤ්ජලත්වය නැති කරගන්න පුළුවන්. ඇලීම් ගැටීම් නැති වුණාම පුජ්‍යලත්වය නැති වෙනවා නෙමෙයි. පුජ්‍යලත්වය නැති වුණාම ඇලීම් ගැටීම් නැති වෙනවා. ඔව්. අඳුර දුරු වුණා අඳුර නැති වෙලා වුණාම ආලෝකය පහළ වෙනවා නෙමෙයි. ආලෝකය පහළ වෙන විට අඳුර දුරු වෙනවා. එතකොට මමත්වයේ නැති තැන ඇලීම් ගැටීම් නැහැ. මමත්වයට ඇලීම් ගැටීම් දෙක නැති කරන්නත් බෑ. දැන් ඔය මමත්වයෙන් යුක්තව භාවනාවන් වලට බැස ගන්නවා, නිවන් දකින්න හදනවා. ඒත් ඒක කරගන්න බැරි වෙනවා. මමත්වයෙන් යුක්තව පින්කම් කරනවනේ. පුණ්‍යාභි සංඛාර ඇති වෙලා සමහර ලාට පන්සල දාල යන්නේ. මරණ පස්සේ බෝගස් රටේ කරේ කරේ කින්නෝ කියලා කියන්නේ නේද? පන්සලේ දැන් ඉන්නේ අපේ අම්මා තාත්තා එහෙම නැත්නම් නෝර මහත්තයා කියලා කියන්නේ. දාල යන්නේ. එහෙමද පුණ්‍යාභි සංඛාරයක් ඇති වෙලා තියෙනවා. අපුණ්‍යාභි සංඛාරෙත් එහෙමයි. එතකොට මොනම හරි ස්වરૂපයකින් ලෝභ සහගත භාවයක් තනුණොත් එතරම් එහෙමනම් අපි මෙතරම් සියල්ල දාලා යන්න ඕන. එහෙමනම් අපි පළමුවෙන්ම නැති කරන්න ඕන කාරණේ මොකද්ද? මමත්වය. මමත්වය නැති කරන්න මොනවද අපි කරන්න ඕන? පංචෙන්ද්‍රියන් නැති කරන්න ඕනද? ඔව්. මමත්වය නැති කරන්න නම් අපි කරන්න තියෙන එකම කාරණේ තමයි නෑ නෑ නෑ නෑ නෑ නෑ මමත්වය නැති කිරීම සඳහා මොනවද අපි කරන්නේ? අවබෝධය යටින් තියෙන ඒ වචන වලට ස්වභාවයෙන් එන්නේ ඉඳ හරින්න බුද්ධියෙන් ග්‍රහණය කරලා කියන්න බෑනේ නේ. දැන් තමන්ගේ හිත ඇතුලේ සැනසීමක් තියෙනවනේ. තියෙනවද? තියෙනවද? ආ හරි. ඒ සැනසීම තියෙන ඒක බුද්ධියෙන් ඔව් ඔව් එහෙම කියන්න පුළුවන්. ඒ මුකුත් වචන නැතුව අපි හිතමුකෝ ඒ වචන අවශ්‍යයි. නමුත් අපි මේ මොහොතේදී ඒ මුකුත් වචන නැතුව තමන්ගේ තියෙන හිතේ ස්වභාවය ගැඹුරු සිතේ ස්වභාවය කියන්න බලන්න. තමන් අහන දැන් තියෙන හිතේ ස්වභාවය මොකන්ද? ඒ සහල් ලෝක කොයි වගේ එකක්ද ගැන විග්‍රහ කරන්න බලන්න. බර ගතිය තියෙනවා. ඔව්. දැවෙන ගතිය, පිච්චෙන ගතිය තියෙනවා. ඔලුවට ප්‍රශ්න වැඩි ගතියක් ඒවා දැන් හිතන්නේ කිසි දෙයක් නෑ. ඒක ආඩුවලා ගිහලා තියෙනවා. එතනින් එහාට තව ටිකක් යන්න ඕන නේද? ඒ කියන්නේ කාර්ක කවුරු හරි එළවනවා නම් නැගලා යන්න පුළුවන්. කාර්ක එළවනවා මේ ගොඩක් දෙනෙකුට තියෙන ප්‍රශ්නේ. ඔව් කාර්ක කවුරු හරි එළවනවා නම් නැගලා යන්න පුළුවන්. හැබැයි කාර්ක එළවගෙන යන්න බෑ. ඉතින් අපි මේ දේශනා කරන සාහිණ්‍යහන්සලා හැටියට ලබන මේ ප්‍රතිඵලය තමයි උන්වහන්සේලා කාර්ක එළවගෙනම යන්න පුළුවන් මට්ටමට හදා ගන්නවා. කොඩා දෙනෙක් ඉන්නේ anu melona කාර්යකේ නැගලා යන්නනේ. සමහර අය තමන්ගේ කාර්යකේ නැග anuගේ කාර්යකේ නැගලා යන්න. ඈ? මාත් එළවගෙන යනවා. යන්න හදන්නේ. ඔව්, එළවගෙන යන්නයි හදන්නේ. ඒක හරි. ඈ? හොඳයිනේ. හොඳයි. තමන් කාර්යක ගන්න ඕන. ධර්මයේ ගන්න ඕන. ඔව් මහාචාර්යතුමා වෙලා අයි ඇතුළේ එන්න සිද්ධ වුණා හොඩි බන්දිස්. ඔව් මේ ලෝකයෙන් ලැබෙන පණ්ඩිත අග්ගමහා පණ්ඩිත තත්ත්වයේ වුණත් මම හිතන්නේ ලෝකෝත්තර භූමියේ හැමෙහිදී කඳුළු වාසලක් බවට පත් වෙලා යන්න සිද්ධ වෙනවා. මේක බුදුරජාණන් වහන්සේගේ කාලෙත් ඒක එහෙම තමයි. කොච්චර දැන උගත් රජවරු ආවත් ආයේ ඒගොල්ලන්ට මේ ආර්ය ධර්මයට ආවම හුඩිබන්තිර වැටුණා වගේ තමයි අයියෝ මම මොනවද මෙච්චර කාලයක් ඒක තියෙන්නේ කියලා. මගේ කවපාරේ මම වෙන බාහිර මාත්‍ර අපි එකට නිදන වැඩ කරන් ගියේ. ඔව්. නඟකට භාවනා වැඩ කරන්නේ. උනන්දුවෙන් ඕනෑ කමින් ශ්‍රවණය කරන් ලබාගත් ටික පිළිබඳව සෑහීමටපත් වෙලා ඒ ගැන සතුටම භුක්ති විඳ විඳ ඉන්නේ නැතුව තව දැන නොගත් කරුණු පිළිබඳව ගැඹුරින් අවබෝධ කරගන්න මහන්සි වෙන්න. ඒ මහන්සි වෙන තැන තමන්ට තව දුරත් යන්න හැකියාව තියෙනවා නේද? ලබාගත් දේ රැක ගන්නවා වගේම එතනින් එහාට තමගේ අධ්‍යාත්මික සංවර්ධනයක් ඇති කර ගන්න පුළුවන්. හිතනවා ඒතර ඒ වගේම හිතෙනවා මේ ඒ වගේම මේ වෙනුවෙන් මහන්සි වෙන්න ඕන. මේ ධර්මයේ වචන වලට ගොඩ නගන්න හැමෝටම බෑ. තමන්ගේ යම් හිතේ ස්වභාවයක් ඇති වුණාට ඒ පමණින්ම වචන වලට ගොඩ නගන්න බෑ. ඒක කාලයත් එක්ක තමන්ගේ උත්සාහයත් එක්ක තමයි ගොඩ නගන්න ඕනේ. ඒක ප්‍රාතිහාරයක්නේ. වචන වලට ගොඩ නගන්න බෑ. හොඳයි, සතුටුයි. මොකද හේතුව වෙනතට වඩා සුවෙන් සිටිනවායි කියන කාරණේ. එතන ඉඳලා දැන් පැහැදිලි කරගන්න අද දවසේ තනි දේශනාවත් අහලා. හොඳයි, ඔහොම පින්නේ. හොඳයි, උත්සාහ. ගැටලු ඇති වෙනවා. ඔව්, ඒ ගැටලු ඇති වෙන්නේ එකක් පුජ්‍යලයන්ග දෝෂය, අනිත් එක තමන්ගේ දෝෂය. ඒ දෙකම එකතු වෙන තැන තමයි ගැටලු ඇති වෙන්නේ. දැන් ඔබ විශ්වාස කරනවද මේ ඔබට ආයාපතකට නෙමෙයි මේ ආව පරීක්ෂා කරලා බලන්නයි මේ කරන්නේ කියලා හරි කෙනෙක් ඔබට ඔබේ සිතට තදින් බැනවැදුනොත් ඔබට මේ කම්පණයටපත් වේද? චංචල වේද? නෑ. දැන් මම බැනලා බලන්නද? තරයයිනේ. ෂුවර්. මන් නම් විශ්වාස කරනවා නැගිටලා මෙතනින් යන්නත් ඉඩයි කියලා. නෑ, හැම වෙලේ දෙන්න ඉඩයි නේ. තරහා යන්න ඉඩයි. තරහා යන්න බොරුනේ. තමන්ට වේදනාකාරී දෙන්න නිකන් පිච්චෙන වගේ තැනක් ගැඹුරේ තියනවාද? එහෙමත් නෑ. ඒ කියන්නේ එහෙම ටිකක් තියෙනවා. ඒ දැවෙන තැන් සිතෙහි මමංකාරය තියෙනකොට යම් තැනක ඇලුණු ස්වභාවයක් තියෙනකොට එතන හිත පුළුස්සන ගතියක් ඇති වෙනවා. දැවෙන ස්වභාවයක් ඇති වෙනවා. සාමාන්‍යයෙන් ඇලුණු ස්වභාවයෙන් මගෙන් තේරෙන්නේ ගොඩක් අඩුයි. ඒ වුණාට අලු යට ගිනි පොකුරු තියෙනවා. ඒවයි ලොකු ගිනි දැල්ලුණා දැල්වන්න පුළුවන්. ඒවත් හොයලා බලලා නිමා ගන්න ඕනේ. ඒක තමයි ප්‍රඥාවන්තකම කියන්නේ. සාමාන්‍ය කෙනෙකුට කිව්වොත් එහෙම පුතේ මේ ලිපේ ගිනි අඟුරු තියනවද කියලා බලලා එන්න කියලා, ගින්දර තියනවද බලලා එන්න කියලා පොඩි ළමයින්ට කිව්වහම පොඩි ළමයි ගිහිල්ලා බලලා ඇවිල්ලා කියනවා අම්මේ ලිපේ ගින්දර නැහැ කියනවා. ඊට පස්සේ කියනවා නෑ පුතේ, ඔය අඩු ටික පොඩ්ඩක් අවුස්සලා බලන්න. අන්න ගිනි පොකුරු තියෙනවා. එතකොට සාමාන්‍ය ප්‍රඥාව නැති කෙනෙක් නිකන් සාමාන්‍ය විදියට බලන්නේ, ප්‍රඥාව තියෙන කෙනෙක් විමසුම් බුද්ධියෙන් බලන්නේ. බලනකොට වැඩියේ නෑ, දවස් දෙකක් විතර නිමිච්ච සමහර ලිපිවල පොඩි ගිනි අඟුරක් යට තියෙන්න පුළුවන්. ඒ ගිනි අඟුරට පොල් කොව් ටිකක් එකතු කරලා, පොල් එළි ටිකක් එකතු කරලා ලස්සනට ගිනි අවුලව ගන්න පුළුවන්කම තියෙනවා. ඒ වගේ කුඩා කුඩා තත්ත්වයන් පවා සොයලා තමන්ගේ මනසේ තමන් ඒව නිවල දාන්න ඕන. ඈ, ඔව්. ඒ නිසා වඩා විමසුමෙන් තමන්ගේ දැවෙන තැන් පිළිබඳව තියනවා. කවුරුත් බණින් නැත්තම් අර මං පොඩා කාලේ කළා වගේ සල්ලි දීලා හරි බණ ගන්න ඕන. අර එක මහත්මයක් කිව්වේ ජීවිතේ කවුරු හරි තමන්ට තදින් වේදනාව දෙන්න ඕන මේක අහුවෙන්න කියලා නේද? බස් එකේ කන්ඩක්ටර්ට හරි සල්ලි නොදී ගිහිල්ලා දවසක් බැනුම් අහන්න ඕන. බැනුම් අහලා අහලා අහලා බලන්න ඕන. පස්සේ කියන්න ඕන මෙන්න වාගේ සල්ලි මම මේ පොඩි අධ්‍යයනයක් කරේ, මට තරහ යනවද කියලා බලන්න. නේද? හොඳයි, හොඳයි. ඔව්, අපේ මහත්තයා එදා හා අද තත්ත්වය මොකක්ද? සුවදායි. කොහොමද එදා තිබුණු සුවදායීත්වය සහ එදා තිබුණු මනස සහ අද තියෙන තත්ත්වය අතර වෙනස? මාර්ගය හොයාගෙන නිසා මේ සැනසීමක් තියෙනවා. ඒක ගැඹුරු මානසික සැනසීමක්. ගැඹුරු මානසික සැනසීමක්. බාහිරින් යම් යම් ගැටලු ආවත් ගැඹුරු මනස චංචල නොවි පවතිනවද? චංචල වෙනවා. හ්ම්. ඒක ඉන්නේ ඉන්නේ කරන්නේ ඉන්නේ කරන්නේ සේපර ගන්න. ශරීරය ස්වභාවයක් තියෙනවා. හ්ම්. හොඳයි, ධර්මයේ කියලා අපි මොනවද අපිට ගන්න තියෙන්නේ? එතකොට ලෝභ දේශ මොහ කියන ධර්මයේද? ඔව්. ලෝභ දේශ මොහ කියන ධර්මයේ නෙමෙයි. අධර්මයේ. ඒකට විරුද්ධ. ඔව්. අලෝභ දේශ මොහ. ඔව්. ඒක ධර්මයි. අලෝභ දේශ මොහ ධර්මයේ, ලෝභ දේශ මොහ අධර්මයේ. ධර්මීය කියන දේ තමන්ගේ ජීවිතයට පිවිසිහාම යමුණාම ඒක හඳුනගන්නේ, ඒක දැනෙන්නේ කොයි විදියටද? හැදීමක් ගැටීමක් වශයෙන් තමයි. මොකන්ද? හැදීමක් ගැටීමක්. ධර්මය, ධර්මය. ඇලීම් ගැටීම් කියන්නේ අධර්මය. එතකොට ධර්මය කියන්නේ මොකද්ද? නොඇලීම, නොගැටීම. නොගැටීම. ඒ ධර්මයේ පිවිසියාම අපිට දැනෙන්නේ මොකද්ද? සිතට. දැන් අපි අහනවා මේ මහත්තයාගේ අයියා ගෙදරට ආවහම, මල්ලි ගෙදරට ආවහම, නැත්නම් අක්කා ගෙදරට තමන් ගියා මුත්තේ කැලේට ආවහම ඔබට දැනෙන්නේ මොකද්ද කියලා අහනවනේ සාමාන්‍ය. නේද? නැත්නම් ජයග්‍රහණයක් ලැබුවාම, සම්මානයක් ලැබුවට පස්සේ විචාරකයා විසින් නේද? ඒ විමසනවා මේ ඔබට දැනෙන්නේ මොකද්ද දැන් මේ සම්මාන ලැබීම. ඒ වගේ මේ ධර්මය ලැබීමෙන් මම පිටතට ලොකු සතුටක් දැනෙනවා. ආ ඒක සතුටක් දැනෙනවා. මම මේ පොඩ්ඩක් සසරින් දුනා කියන ඇත්තනා කියන සන්තෝෂයක් කියන සතුටක් දැනෙනවා. ඔව්, අපි ගේ හදලා එළියෙන් ඉන්න එකේ තේරුමක් නෑ. අපි ගේ හදලා ගේ පදිංචි වෙනවා. පොඩි පැලක ඉඳගෙන පුජ්‍යලයක් ලොකු මාලිගාවක් හදා ගන්නවා. ඉතින් හදලා ඉවරනකන් යාට ඒකට යන්න පුළුවන් කමක් නෑ. ඉතින් හදලා ඉවරුණාට පස්සේ ඒක පදිංචියට යන්න ඕනේ. ඒක පදිංචියේ ජීවත් වෙන්න ඕනේ. එහි වාසය කරන්න ඕනේ. එහි වාසය කරන්න කරන්න මේ වටපිටාව හඳුනගන්න ස්වභාවය අපිට වැඩි වෙනවා. උදාහරණයක් වශයෙන් අපි කියමු, අපි නොදන්න ගමකට ගියා කියලා. අපි ගමකට ගියාම අපි මුලින්ම දන්නේ ගමේ ගෙදරට යන පාරයි, ඒ ගෙදරයි විතරයි මුලින්ම දන්නේ. එහෙත් අපි ගමේ මාස කීපයක් වාසය කරනකොට අපි කොච්චර දේවල් දැනගන්නවද? රෝහල තියෙන්නේ කොහෙද? පාසල කොහෙද තියෙන්නේ? ඇලදොල ගංගා තියෙන්නේ කොහෙද? කොයි කොයි මිනිස්සුද ඉන්නේ, කොයි කොයි වටපිටාව තියෙන කියලා බොහෝ කරුණු ගමක දැනගන්නවා. ඉතින් ධර්මය තුලත් අපි පදිංචි වෙලා එහි ආසේවිතා භාවිතා බහුලී කතා වෙනකොට අපි වටපිටාව පිළිබඳව හොඳට අවබෝධයක් කරගන්නවා. දැන් ධර්මය කියලා කියන්නේ මහාස්චර්යමත් දෙයක් කියලා කියන්නේ ඒක විඥානගත දෙයක් නෙමෙයිනේ. විඥානගත දෙයක් නෙවෙයි, නිකන් ඒක ස්වභාවයක්. ස්වභාවයක්. ඒ ස්වභාවය මිනිස් මොළයෙන් කවමදාවත් කරන්න බැරි වැඩක්. මිනිස් මොළයට කරන්න පුළුවන් ඉන්ද්‍රිය සාපේක්ෂිත මෙහෙයුමක් පමණයි. කියන්නේ ඉන්ද්‍රියට ගෝචර වෙන, ඉන්ද්‍රියන් වලට දැනෙන, හිතට සංවේදී වෙන දේවල් ඔස්සේ ගමන් කිරීමක් හා ඒ අනුරූපීව වෙනස් කර ගැනීමක් ඇරෙන්න මේවා අභිභවා යන්නට බුද්ධියක් අපි ළඟ හදලම නැහැ. ඒ නිසා තමයි ආනන්ද හාමුදුරුව මතක් කළාම බුදුරජාණන් වහන්සේ 150ක් කල්යාණ මිත්‍ර උදව්ව නේද කියලා ඇසුවා බුදුරජාණන් වහන්සේ දේශනා කරේ මොකද්ද 100 ඒකේ අදහස් වෙන්නේ තමන්ට මොනතරම් බුද්ධිමය ප්‍රමාණයක් තිබුණත් මේ සසරින් ගැලවෙන්න ඕන කියලා කල්යාණ මිත්‍ර උදව් නොකළොත් බෑම තමයි කියන එක තමයි ඉතින් කියවෙන්නේ. අපිටත් එච්චරයි. අපිට ලොකු උනන්දුවක් තිබුණා, ඕනකමක් තිබ්බා මේකෙන් ගැලවෙන්නේ. නමුත් අපිට කල්යාණ මිත්‍රත්වයේ නැති නිසා අපි ගොඩාක් දුක් විඳා හැම භාවනා ක්‍රමයක් මධ්‍යහනය කරලා තියෙනවා. නමුත් කල්යාණ මිත්‍රත්වයත් එක්ක තමයි මේ පිටින් තමයි අපි මොකටද ආවේ. ඉතින් ඒගොල්ලන්ට සලකන්න, ගරු කරන්න, ආචාර කරන්න ගියොත් එහෙම ඒක ජීවිතේම බල මෙහෙවරකම් කළත් ඒක මදි. නමුත් අපිට කරන්න තියෙන එකම ආචාරය තමයි ඒගොල්ලන්ට මේ ධර්මය අනිත් කෙනෙකුට ලබා දීම. ඒ වගේම බුදුරජාණන් වහන්සේටත් කරන ලොකුම ආචාරය, ගෞරවය, නමස්කාරය තමයි බුදුරජාණන් වහන්සේගේ ධර්මය නිවැරදි ලෙස තේරුම් අරගෙන ඒ ධර්මයේ සුවය තමන් විඳින්මින් විලිපදමින් ඒ වගේම අනිත් අයටත් ඒ ධර්මය ලබා දෙන එක තමයි බුද්ධ පූජා. බුදු කෙනෙක් බලාපොරොත්තු වෙච්ච දේනේ බුදු පූජාවෙන් අපි කෙනෙකුටත් පූජා කරන්න එයාගේ අවශ්‍යතාවය සහ බලාපොරොත්තු වෙන නේද ඉෂ්ට කරලා දෙන්නේ. ඒ වගේ වෙන්නට ඕන. හොඳයි. ඔය ආකාරයෙන් ධර්මයේ වඩා ගන්න මොනවද දැනට ගැටලුවක් හැටියට තමන්ට අසා දැනගන්න තියෙන මොනව හරි තව තියෙනවද? ලෝක නිරෝධය. මොකද්ද අවිද්‍යාව කියන්නේ? මොකද්ද නොදැනීම? මොකක් නොදැනීමද? සසර ගැන. සසර කියන්නේ මොකන්ද? හොඳ නරක කියන්නේ මොකන්ද? මොකද දුක සැප කියන්නේ? මොකද්ද දුක? රූප වේදනා සංඥා සංඛාර විඥාන තමයි දුකක් කරගන්නේ. කවුරු හරි කිව්වද මේක දුකක් කරගන්න කියලා? මේක දුකක් හැටියට දැනට ජනප්‍රිය. ජනප්‍රිය කතානේ. ඇයි තමන් දුක කරගන්නේ? කවුරු හරි කියනවා ඔන්න මේ මහ පොළොවට කියන අපි ඉඩමක් අරන් තියනවා. ඉඩම ප්‍රශ්නයක් නිසා ඉඩමට කියනවා ගිහිල්ලා අනේ බලන්න ඉඩම මේ බලන්න මේ මට හරි දුකක් මේ ඉඩම කියලා කියනවා. නැත්තම් කෙනෙක් ළඟට ගිහිල්ලා කියනවා මේ මට ඇත්තෙන්ම මේ හරි දුකයි ඔබ පිළිබඳව. ඒකට එයා ඇහුවොත් මේ ඇයි ඔයා මම පිළිබඳව දුකක් ඇති කරගන්නේ? ඔයාගේ පාඩුවේ ආගෙන ඉන්නේ කිව්වා. ස්වභාවිකව දැනෙන පිළිතුර ලබා ගන්න. ස්වභාවිකව දැනෙන පිළිතුර ඉක්මවලා ස්වභාවිකව උත්තර හොයන්න ඕනේ නැහැ. ස්වභාවිකව දැනෙන්නේ මොකද්ද? ද මොනවා හරි දැනෙනවද? මොකද දැනෙන්නේ? ඔව්. ස්වභාවික පරිසරයෙන් පිට අපි නැකන්න නම් ස්වභාවිකව ජීවත් වෙන්න පුළුවන්කමක් තියෙනවා නම් හැමදේම නිරෝධ නිර්දෝෂී ගැටලු නැහැ ප්‍රශ්න නැහැ. දැන් මමත්වයේ ගැන මොනවද කියන්න පුළුවන්? මමත්වයේ තමයි මේ හැම දෙයක්ම කරන්නේ, මේ හැම දෙයක්ම අල්ලන්නේ ඉන්නේ මමත්වයේ. මේ මමත්වයේ හැමතැනම වුණු ජීවිතේ, මේ මුළු ජීවිතේම වැදගෙන අල්ලගෙන ඉන්නේ. ඔව් මමත්වයේ හැඩය මොකක්ද? තද ආසා මංජේන්ද්‍රිය සිනවීම. එතකොට ඒව මම කරගෙන ඉන්නවද තාම? ටික ටික ඇඩ් කරන්නේ සම්පූර්ණයෙන්ම ඈ. මමත්වයේ Tamanට කරදරයි. මමත්වයේ කරදර. දැන් අපි ඉස්සර හිතුවේ එහෙම නෙමෙයි නේ, පිට කවුරු හරි කෙනෙක් තමයි කරදර කියලා. මම නෙවෙයි, අනිත් අය තමයි මට කරදර කියලා හිතුවා. මමත්වයේ තමයි සාධාරණ කියන වචනේ ඉස්සර හිතුවා. මම නිතරම සමාජයේ මේ කැපිපෙන් වැඩක් කරනවා නම් මමත්වයෙන් යුතුව කරොත් ඒකේ ප්‍රතිඵල තියෙනවා කියන එක තමයි කලින් හිතන්නේ. ඊට 100ක් ප්‍රතිඵල තියෙනවා. මේ ජනප්‍රියතාවය එතකොට තමන්ගේ වැඩ කටයුතු ඉහළින් සමාජයේ ඉහළ තලයට ඉන්න පුළුවන් කියන ඒ කියන්නේ මිනිසා ඉදිරියේ ජේස්ටේක් වෙන ශ්‍රේෂ්ඨෙක් වෙන. එහෙම ඉන්න මුලා. ඔව් තමා ඉදිරියේ කුමන තැනක සිටියද මිනිසා ඉදිරියේ ශ්‍රේෂ්ඨ වෙන්න ජේෂ්ඨ වෙන්න අපි උත්සාහ කරනවා නේද? ඒ කියන්නේ ණය වෙලා හරි මගුල් ගන්න නේද? මිනිසා කොතනක සිටියේද තමා තුල කොතනක සිටියේද මිනිසා ඉදිරියේ අපි ශ්‍රේෂ්ඨ වෙන්න උත්සාහ කරනවා. වචනින් කියන්න බැරි යම් කිසි සැනසෙල්ලක් තමන්ට තියනවද? කල්‍යාණ මිත්‍ර සේවනයේ ඔව් කල්‍යාණ මිත්‍ර සේවනයේ ලැබෙනකොට ඒක සුවේ ලැබෙනවා. දැන් කල්‍යාණ මිත්‍ර සේවනයේ ලැබෙනවද? තව ඉදිරියට බලාපොරොත්තු වෙන බවත් ධර්මා බෝධි සඳහා. ඔව් දැන් මේකනේ අපේ දුකට හේතුවම දුවන එකනේ. එහෙනම් ඉදිරිය අනාගතය අත්හරින්න. ඉදිරියට මුකුත් නැහැ. ඉදිරියට දිනු වෙන්න ඕනේ. ඒ දිනුව මේ මොහොත කරගන්න. මෙතන දියුණු වෙන්න කෙනෙක්, පසුබහින්න කෙනෙක් නැහැ. ඒ දියුණු වෙන්න කෙනෙක් නැති තැන, පසුබහින්න කෙනෙක් නැති තැනින් අපි දුවනවා. මේ ලෝකයේ ස්වභාවයනේ නැති දේ ඇතයි කියා සිටී. අසරු දේ සරුයි කියා සිටීම. මමෙක් නැති තැන ඉන්නෝ. මට ඉඩමක් නැති තැන මට ඉඩමක් තියෙනවා. මට ගෙයක් නැති තැන මට ගෙයක් තියෙනවා. මට නෝනෙක් නැති තැන නේද තමට නෝනෙක් හදාගන්නවා. මට ස්වාමියෙක් නැති තැන තමන්ට ස්වාමියෙක් හදාගන්නවා. තමන්ට දරුවෙක් නැති තැන තමන්ට දරුවෙක් හදාගන්නවා. දැන් අපි කොතනද පිහිටන්න ඕන නොසැලී ඉන්නනම්? මේ මගේ දරුව, මේ මගේ ඉඩම කඩම, මේ මගේ නෝනා, මේ මගේ මහත්තයා කියන තැනද පිහිටන්න ඕන? ඔව් ඈත් වෙලා කොහටද යන්නේ? ඒ ඇයි ඒ භවෙ මේ ඉන්නේ? භවෙන් එහාට ඒත් මේ භවයේම තමයි. කියන්නේ ගෙදර ඈත් උනත් ගෙදර කාමරයකමයි ආයේ ඉන්නේ. ඒ වගේ. එහෙනම් ඉතින් සිද්ධාර්ථ කුමාරයාත් රජමාලිගෙන් ඈත් වෙලා පැත්තකට වෙලා කාමරයකට වෙලා ඉන්න ඕන. නේද? රජමාලිගාවම දාලා ගියානේ. ඉතින් Tamanටත් තියෙන්නේ Taman රජ කරපු මාලිගාව තියෙනුනේ මෙච්චර කාලයක් නේද? මමත්වේ රජමාලිගාව. ඒ තුලම ආයි සැඟවිලා ඉන්නේ නැතුව දාලා යන්න ඕනේ. හැබැයි ඉතින් ඒවයි වටිනාකමක් දකින්න නැත්තම් විතරයි අපිට දාලා යන්න පුළුවන්. මොනම හරි වටිනාකමක් තියෙනවනම් දාලා යන්න හිතෙන්නේ. දැන් අපි වටිනාකමක් දුන්නේ නැහැනේ අපි මහානකමයට පැමිණෙද්දී මොනම දෙයකවත් අපිට මට වටිනාකමක් තිබ්බේ නැහැ. මට තිබුණනම් පොඩි අඩුපඩියක මේ රස්සාවක වටිනාකමක් රුපියල් 20,000ක 40,000ක අර කෙල්ලෙන්නේ නැද්ද? එල්ලෙනවා. තියෙන මාලවලු බයිසිකල් මේ ඇඳුම් පැළඳුම් වල ඉඩම් කඩම් වල දේපලෙන් හරි මොනවෙන් හරි පරම්පරාවෙන් හම්බ වෙන එක හරි නැති වෙනවයි කිය කල්පනා කරා නම් ඒ වටිනාකම පිළිබඳ යන්නේ නැහනේ නේද? අපි පල්ලෙහා ඉන්න අනිත් අය සන්තෝෂ වෙනවද? අයියා ගියාම අයියාගේ බඩු ටික මට හම්බ වෙනවා. අයියාගේ බයිසිකලේ අර තියෙන වලලු මාලේ ඔක්කොම හම්බ වෙනවා. ඈ දේ කෙරෙහි ඒක අතහැරලා යන්න හැකියාවක් නැත්නම් ඒ අතහැරලා යන්න ඒක බාහිරනොත් එීම අධ්‍යාත්මය උත. ඒ නිසා අධ්‍යාත්මික සිතේ හැකියාවක් තියෙන උන අතහැරලා යන්න සියල්ල. ඔව් දැන් අතහැරීමක් හිතේ තියෙනවද? තියෙනවා. මෝඩයක් කියලා බැන්නොත් තරහ යනවද? ඇත්තටම ඔබ මෝඩයෙන්ද ප්‍රඥාවන්තයෙන්ද? මෝඩේ. ඍදුමක් නැතුවද කියන්නේ? වේදනාවක් නැතුවද කියන්නේ? එහෙනම් ඔබ ප්‍රඥාවන්තයෙ. තමන්ට ඍදුමක් නැතුව තමන් මෝඩය කියලා කියන්න පුළුවන් නම් එයා ප්‍රඥාවන්තයෙක්. එහෙම කිව්වහම මොකද දැනේ? මෝඩය කියනට වඩා ගොඩක් යම් කිසි අකම්පිත බවක් තියෙනවනේ. තියෙනවා. අන්න සන්තෝෂේකනේ. සන්තෝෂේක සන්තෝෂේක. හැබැයි ඉතින් මුලදී නම් නොතේරෙන බණක් අහන්න ආව වගේ නේද ඇහුවේ? අමුතු බණක්. සම්හාරලාට මුගුණදි හිතන මේක විකෘතියද දන්නෙත් නැහැ කියලා නේද? එහෙම නේ වාතේ කරන අවබෝධයෙන් යුතුමයි මම මේ ආවේ ආවේ. අවබෝධයෙන් යුතුම අවුරුදු තුනක් විතර දැනින් දැන දැනින් ගිහිල්ලා මේ සෑහෙන විය පැහැදන් කරලා කඳුවර බවන මැදස්ථානේ සිටියා දවස් 15. ළඟපාට ළඟපාත පන්සල් 800ක් දස සිල්ද දවස් 5යි වැඩසටහන් තවත්. ඔව් දැන් මේ හැමදේම උපකාර වුණා. දැන් මගේ මූලික භාවනා මධ්‍යස්ථාන වෙන්නේ කඳුබොඩනේ. ඉතින් ඒ හැම දෙයකින්ම අපි පියවරෙන් පියවර දියුණු වුණා. ඒ ඉහළටම ඇවිල්ලා ඒ ලබා ගන්න ප්‍රතිඵලයේදී අපිට අර ආයන්න ආයන්න උගන්නපු ලදරු පාසලේ හයියත් එතෙන්ට උපකාරක වෙනවා. මහාචාර්ය වාචාර්ය උපාධියක් ගන්න දවසට එදා හිතෙන්න පුළුවන් මම තමයි ඉහළම තත්ත්වයේ ඉන්නේ කියලා. නමුත් ඒ ලදරු පාසලෙන් ගන්න ලද ආයන්නෙන් තමයි ඒ ආචාර්ය උපාධිය අපි ලිව්වේ. වෙන එකකින් නෙමෙයි. ඒ අයන්න ආයන්නෙන් තමයි ඒක ලිව්වේ. ඒ නිසා අනිවාර්යෙන් අපි මෙතෙක් කාලයක් ඒ ගාපු ගමම් මගේ දහස්වරක් මට වැරදුනා කියන්න එපා. දහස්වරක් මම ඉගෙන ගත්තා නේද? දැන් සිරිපාදේ පත්මේ මුදුනටම ගිහිල්ලා මේ පත්මේ දකින පඩිය විතර නෙමේ වැදගත්. අර පත්මේට ළඟා වීම සඳහා පහළ ඉඳලම තිබුණු ගුරුපාර, මැටිපාර, ගල්පඩි පෙළවල් නේද? ඒ කැලෑ පාරවල් වල තිබුණු ඒ හැම පඩියක්ම ගලක්ම වැදගත් කම ගොඩ නැගෙන්නේ අර පත්මේ ඉහළම පඩිය ළඟ සිටියේදී දකින්නවා. ඒ වගේ අපිට දහස් වරක් වැරදුන්නේ, දහස් වරක් අපි ඉගෙන ගත්තා, සංවර්ධනය වුණා, දියුණු වුණා. එසේ වටත් ඒ ගරුත්වය තියෙන්න ඕන. නමුත් මෙතෙන්ට අපි ඉහළම තත්ත්වෙදී ඇවිල්ලා ඉන්නවා. අපි ඒක තියෙන මේ කල්‍යාණ මිත්‍ර සේවනයේ ගුණාංග දුරු සීයේ උපකාරය. එහෙම. ඔව්. පිටුවහල් සෑහෙන. සෑහෙන තියෙනවා. දැන් ඒ සන්තෝෂයේ තියෙන ඒ සන්තෝෂයේ දියුණු කරගන්න ඉරක් උනත් දවසක් උනත් වහලට යන්න පුළුවන් වලාකුලකට. ඒත් හැමදාම වහලට යන්න බෑ. සමහර ලාඩ අපි දැකලා තියෙන දවස් දෙක තුනේ එක දිගටම වැහිලා තියෙන ඉර පායන් නැතුව තියෙනවා. සමහර රටවල් වලටත් එහෙමයි. වැඩි හිම තත්ත්වයක් සහ වලාකුළු තත්ත්වයක් ඇති වුණාම ඉර පායන් නැතුව තියෙනවා නේද? හොයා ගන්න බැරුව. ඉතින් නමුත් ඉර කවදාවත් සම්පූර්ණයෙන් වැහිලා යන්නේ නැහැ. ඒ නිසා තමන්ගේ ප්‍රත්‍යක්ෂ අවබෝධය ලැබනකොට ඒක කිසිම ආකාරයකින් වෙහෙන්නේ නැති අවබෝධයක් බවට පත් වෙනවා. මේක ප්‍රඥාවෙන් ගැඹුරු අවබෝධයක් ලබන්නේ. දැන් අපේ ධර්ම අවබෝධය කියලා අපි ලබන දේ තුළ අපි රඳවාගෙන ඉන්නේ කුමක්ද? කුසල අකුසල දෙක රඳව ගන්න එපා. අපි මොනවද මේ ධර්ම අවබෝධය කියලා රඳව ගන්නේ? ධර්ම අවබෝධය කියලා අපි රඳව ගන්න අවශ්‍ය කරන්නේ කුමක්ද? නෑ, එහෙම ගත්තොත් එහෙම හොඳ දේ ගත්තොත් නරක දේ ගත්තොත් එහෙම එතෙන්ට ගියොත් එහෙම අපි ගොඩක් අමාරු වෙටෙනවා. දැන් අපි නිතරම අපේ මනසට අනක් කළොත් මේක මෙහෙම කරන්න කියලා, එවිට ඊළඟට මොලේ ඒ විදිහට වැඩ කරන්න පටන් ගන්නවා. ඒකනේ ස්වභාවය. ඒක බාහිර මොලේ ක්‍රියාකාරීත්වයේ ස්වභාවය. නමුත් අපේ අධ්‍යාත්මික මනසට අපි නිතරම අර සතෙක්ගෙන් වැඩ ගන්නවා වගේ, හරකෙක්ගෙන් වැඩ ගන්නවා වගේ නිතරම එහාට මෙහාට මේ විදියට හැසිරෙන්න කියලා අපේ මනසට අනක් කරනවා. ඒ අනක් කිරීමේ වෙහෙසටපත් වෙනවා. දැන් අපි කියන්නේ මේ ඉස්සර මේ ওই ගවය නිදහස් කරනවා කියලා වැඩේ කරේ මේ අර මරණ හරක් අරගෙන නිදහස් කරනවා නෙමෙයි, පිං කියලා ගහලා අතහැරලා දානවා. මතකද හන ගහලා ඒ කාලේ හරක් නිදහස් කරනවා කියලා එකක් කරේ, පින් පිනිස කියලා ගහලා අතහැරලා දානවා. එතකොට ඒ හරක මරන් කන්නේ කවුරුවක්වත්. මොකද සදාචාර සම්පන්න මිනිස්සු වාසය කරේ. දැන් නම් එහෙම පින් කියලා ගහලා අතහරින්න බෑනේ. තේන. ඒ වගේම අපි ළඟත් ඉන්නවනේ මමත්වය තියෙනවනේ. ඔව්. පින් කියලා ගහලා ලනුව කපන්න ඕන. නිකන් හිටපු හරක ඊළඟට පින් හරකෙක්. ඊට පස්සේ ආරේ නිදාසේ යනවා. අපි කිසිම තැනක නොසිටියොත් දැන් පින් හරකට නෑ නිගාලා. ඒ ගාලේ හිටපු පින් හරකට ගාලක් නෑ. එයා ඔහේ යනවා පින්. එයා පාර දිගේ ඇදගෙන යනවා, තනකොළ කරගෙන යනවා, කැලෑවල් වල යනවා, මිනිස්සුත් කරදර කරන්නේ නෑ. පින් හරකෙක් කියලා දැනගන්නවා. මොකුත් නෑ. මේ මොහොතේ ළඟ බලන්න. තමන්ගේ ළඟ තියෙන මානසික තත්ත්වයේ ස්වභාවිකත්වය වෙනස් කරගන්නවා මිසක් අපි වෙන වටපිටාවේ තියෙන අනේකාකාර විග්‍රහයන් නිවැරදි කරගන්න අවශ්‍ය කරන්නේ. මට දැනෙන්නේ මොකද්ද? ඒ දේ වෙනස් කරගන්න. ලෝකයේ තියෙන්නේ ලෝක නිරෝධයේ තියෙන්නේ බඹයක් පමණ ශරීරය. බඹනක් පමණ ශරීරයේ කේවල බලන්න. ඒ තුල ඔබ ලෝක නිරෝධය දකින්නවනම් ලෝකය දකින්නවනම් එච්චරයි. අර තැන් තැන් වල ගියපු එකේ විපාක තාම තියෙනවා නේද? එතකොට ඒවා මේ අර එක්තරා වචන ආශ්‍රයෙන්නේ. එහෙම වචන නිවැරදි කරගන්න උවමනාවක් නැහැ. තමා දේශ බැලුවාම ප්‍රශ්න නැහැ. අර වචන වලින් බැලුවාම ප්‍රශ්න තියෙනවා. ඒක නිසා අර වචන වලින් බලන එක ඒ පැත්තකට දාලා තමා තුළ ප්‍රශ්නයක් නැත්නම් ප්‍රශ්නයක් නැහැ. ධර්මය දැනුමින් අල්ලන්න බෑ. දැනුම විශ්වාස කරලා දැනුමින් අල්ලන්න බෑ. ධර්මයේ දැනුම අතහරින්න ඕන. මුකුත් ඕනේ නැහැ. තමන්ට තියෙන ස්වභාවයට තමන් නිදහස් වුණාම තමන්ට ඉතින් සුවය දැනෙන්න ඕනේ නේ. ඒකම වඩා ගන්න, ඒකම දියුණු කරගන්න. ඒකම දියුණු කරගෙන ඉස්සරහට යනකොට තමන්ට තේරෙයි. තව කෙනෙකුට පේන්නේ තමන්ට තේරෙන්න ඕනේ නේ. අන්නේ තේරෙන දේ තමයි වඩා ගන්න. හොඳින් භාවිතා බහුලී කතා නේද? හොඳින් වඩා ගන්න. එහෙනම් හොඳයි කියලා සල්. දැන් මෙහි භාවනා වැඩසටහන් වලට එකතු වෙද්දී මුලින්ම තිබුණු මනසට වඩා භාවනා වැඩසටහන් වලට සම්බන්ධ වුණාට පස්සේ සංවර්ධනයක් තියෙනවද නැද්ද? සංවර්ධනයක් තියෙන මොකක්ද? මොන වගේ සංවර්ධනයක්ද? මිමි ගොඩක් තිබ්බා. හොඳයි. මොකද මේ මිමි කියන එකෙන් අදහස් කරන්නේ? දැන් මතකද නැහැ. දැන් ඒකත් හොඳයි. දැන් ලෙඩේ හොඳට හොඳ වෙනකොට ලෙඩේ මතකත් නැති වෙනවා. ඒක සාධාරණයි. මේ ඒක එහෙම තමයි. තරහ කියන එක අපෙන් සම්පූර්ණයෙන්ම දුර වෙලා යනකොට දැන් තරහ කියන්නේ මොකද්ද කියලාවත් දන්නේ නැහැ. ඒකයි සියෙන ස්වභාවය. එයා ඉගෙන වැඩි දන්නේ නැහැ. ඉරිසියාව නැති කෙනෙක් ඉරිසියාව කියුවාම මොකද්ද ඉරිසියාව කියන්නේ කියලා දන්නේ නැහැ. ඒක ස්වභාවයක්. ඒක තමා තුළින් මේ දේවල් දුර වෙලා යනකොට ඒවා අපි වැඩි දන්නේ නැති භාෂාවක්, එහෙම නැත්නම් දන්නේ නැති ගම්මානයක් වස්තුවක් පිළිබඳව ඔලේ පිළිබඳව අපිට අවබෝධයක් ඇති වෙනවා. හොඳයි. ගැටලුවක් ස්වභාවිකව තියෙනවද නැත්නම් ඇති කරගෙන තියෙනවද මේ වෙනකොට? දැන් මෙහිම අපි බාහිර බුද්ධියට ඒක දැනන දේ නෙමෙයි අපි බලන්න ඕන. දැන් අපි මෙතන සිටිනවා, ඒ නිසා අපිට දහඩියක් නැතුව මේ පොඩ්ඩක් අපි ඉන්නවනේ. නමුත් අපි රස්නට ගියාම ඒක පිච්චෙන සුළු ස්වභාවයක් දැනෙනවා. දැන් ප්‍රශ්නේ තියෙන්නේ මෙතන තියෙන සිසිලසය අර එළියට ගියාම තියෙන රස්නේ ඒ කයට දැනෙන ස්වභාවය හරි කය ඊට දක්වන ප්‍රතිචාරයේ මොළෙහි ක්‍රියාකාරීත්වයේ හරි නෙමෙයි, ඒවා අපේ මනසට දැනෙන ස්වභාවය මොකද්ද? ගැඹුරු මනසට දැනෙන ස්වභාවය මොකද්ද කියලා බලන එක විතරයි අපිට තියෙන්නේ. දැන් අපි වුණත් ඕනම කෙනෙක් ඒ බාහිර කාන්තාවයන් තුර කාර්ය බහුල වෙන තැන ස්වභාවික තත්ත්වයක් කියන එකක් තියෙනවනේ. ඒක අපිට මුකුත් කරන්න බෑ. දැන් අපි සරලව ගත්තොත් වාහනයක් දුවන විට එන්ජින් එකේ ඒ උෂ්ණත්වය නැගීමක් සිදු වෙනවා. එතකොට දුවන වාහනයක උෂ්ණත්වයක් නොමැතිව දුවන්න පුළුවන් කියලා අපේක්ෂාවක් අපිට කරන්න බෑ. දුවන වාහනයක උෂ්ණත්වයක් තියෙන්න ඕනේ. කාජීවි වස්තුවක් දහමයක් තියෙන්න ඕනේ. ඒ වාගේම අපි සක්‍රියව වැඩ කරන තැන බාහිර මොළයට ස්නායු පද්ධතියට කායිකව දැනෙන විඩාව ඒක බුදු කෙනෙකුටවත් නතර කරන්න බෑ. ඒ නිසානේ බුදු කෙනෙකුට කොන්දේ අමාරුවක් තියෙන්නේ. ඒක ඒ නිසානේ බුදු කෙනෙකුට හිසේ යන්නක් තියෙන්නේ. ඒකට වෙන මොකුවත් කර්ම විපාක හරේ ඒව නෙමෙයි බුදු කෙනෙකුට බලපාලා තියෙන්නේ. ඇත්තෙන්ම ස්වභාවිකත්වය ඈ මේ උගුර මේ මොලේ තියෙන සියුම් නහර පද්ධති මේව ලෝකෝත්තර නෙමෙයිනේ. ඒවට දැනෙන ඒවට තියෙන කාය විඥානික ස්වභාව ලක්ෂණයක් තියෙනවා. නමුත් ඒ කාය විඥානික ස්වභාව ලක්ෂණය නිවෙනවා. විවේකයක් ගත්ත මොහොතේදී නිදාගෙන අවදි වුණාම කායික විඥාන ස්වභාවය නිවෙනවා. දැන් අපි කායික විඥාන ස්වභාව හේතු ලක්ෂණයක් නිසා මාහට පීඩාවක් ඇති වුණොත් මම කරන්නේ විවේක ගන්න. මොකද මම දන්නවා මේ කාය විඥාන ධාතුව ස්ථාවර පද්ධතිය අධික වෙහෙසකටපත් වෙලා මේ අපහසුතාවයට පත් වෙලා තියෙන්නේ කියලා කරනවා. ඒක විවේක අරගෙන නැකිනකොට අර තමන්ගේ ශරීරය නිවිලා තියෙන නිසා ආය යන ගැටලු නැහැ. ප්‍රශ්නේ ප්‍රබෝධමත් ලෙස නැවතත් ආදි වෙන්න හැකියාව තියෙනවා. අපිට සිතුවිලි නිවැරදි කරන්න උවමනාවක් නැහැ. සිතුවිලි තිබුණා වේ. මතක් වීම නැති කරන්න උවමනාවක් නැහැ. මතක් වෙද්දාම. මතක් වීම ඒව නිවැරදි කරන්න අවශ්‍ය කරන්නේ ඒව මතක් වෙද්දාම. රූප බාහිරේ නැති කරන්න ඕනේ නැහැ. ඒ රූප තිබුණා වේ. අපි ඒවා ඉදිරියේ පිහිටන ආකාරය තේරෙනානේ. නැහැ අඥාන ආගම් තියෙනවා. ඒ ආගම් මොකද කරන්නේ? ස්ත්‍රිය තමයි ප්‍රශ්නේ කියලා ඒගොල්ලන්ගේ හිත හදාගන්න. ස්ත්‍රීන්ට අර ගෝණියක් පොරවලා යවනවා. මොකද ස්ත්‍රිය දැක්කහම එයාට ඒක ප්‍රශ්නයක් කියලා ස්ත්‍රියට ගෝණියක් පොරවලා යවනවා. මේ මොකද්ද ඒ රටක පාර්ලිමේන්තුවකත් ඒ කාර්තාවක් ඒ පාර්ලිමේන්තුවෙන් ඉවත් කරන්නත් මොකද්ද කටයුතු කරලා තියෙනවා. මොකද මේ ස්ත්‍රී රූප සම්පත්තියෙන් යුක්තයි. ඒ නිසා අපිට කෙලස් පහළ වෙනවා කියලා. නමුත් ඒක ඒගොල්ලන්ට තේරුම් ගන්න බෑ. ඒ ස්ත්‍රිය මෙහෙම මැදින් සිටවනවා. සිටවලා ඒ ස්ත්‍රියගේ තාත්තා ඉන්නවා. ඒ ස්ත්‍රියගේ අයියා ඉන්නවා. ඒ ස්ත්‍රියගේ සීයා ඉන්නවා. ආච්චි අම්මා ඉන්නවා. සහ පිට තව තව 10-15 දෙනෙක් මෙහෙම වටේට යහලෝ මිත්‍රයෝ නේද එහෙලියෝ ආදී වශයෙන් තව පිරිස් ඉන්නවා. මේ ස්ත්‍රිය දකින්නේ එකම විදියටද? අම්මා තාත්තට පේන්නේ මේ මගේ දරුවා. දරුසෙනෙහසෙන් පේන්නේ. අයියට පේන්නේ මේ මගේ නැගණිය. එතකොට මේ ස්ත්‍රිය ළඟද මේ රූපෙද දෝෂი තියෙන්නේ? මං අහන්නේ ඒකයි මේ ලෝකෙම මම අහන්නේ. රූපෙද දෝෂේ තියෙන්නේ, ශබ්දෙද දෝෂේ තියෙන්නේ, ගන්ධෙද දෝෂේ තියෙන්නේ, ස්පර්ශයේද දෝෂේ තියෙන්නේ, සිතුවිල්ලේද දෝෂේ තියෙන්නේ. තමන්ගේ මිත්‍යා දෘෂ්ටියේ තියෙන්නේ, තමන්ගේ දෘෂ්ටියේ තියෙන්නේ දෝෂේ. එයා දිහා ස්වභාවික ලෙස බලනවා නම් ඕක ප්‍රශ්නයක් ඇති වෙන්නේ නෑ. ස්වභාවිකව බලන්නේ නැතුව වෙනත් විදිහට බලනකොට තමයි එතන ප්‍රශ්නයක් හටගන්නේ. මේ අධ්‍යාත්මික සිතයි නෙවැරදි කරගන්නේ, බාහිර සිත නෙවෙයි. හැමදේම උහුල ගන්න, හැමදේම දරාගෙන ඉන්න, හැමදේම වෙනස් කරගෙන ඉන්න නෙමෙයි. අපි යම් ආකාරයකින් නෙවැරදි කිරීමක් ඒක කරන්න ඕන. මෝඩ කරුණාව නෑ. මම මේක ඇතුළේ බලල්ලු ඇති කරන්නෙත් නෑ, බල්ලු ඇති කරන්නෙත් නෑ. ඒකට හේතුව එකක්, ඒගොල්ලන්ගේ නිදහස ඒගොල්ලන්ට තියෙන්න ඕන. අපි මේක දාගෙන කොටු කරගෙන තියාගන්න ඕනේ නෑ. අනිත් එක මේගොල්ලෝ කැත කරාම නේද ඒක මිනිස් වාසයට සහ පැවැත්මට ප්‍රශ්නයක් ඇති වෙනවා. ඉතින් ඒගොල්ලොන්ට අර කතා කරන්න ඕන භාෂාවකින් කතා කරලා ඒගොල්ලෝ එළියට දානවා. සමහර බල්ලෝ ඉන්න සුක් කිව්වහම යනවා. සමහර ඒවා සුක් කිව්වට යන්නේ නැහැ. දෙන්න ඕන දෙකක් දුම් ගන්නවා. ඒ දුන්නේ ඊට පස්සේ දැක්කත් දුවනවා. ඒ මොකද හැම විඥානේ වැඩ කරනවානේ. මෙයා මට ගැහුවා. ඔය දාපු එකේ තමයි ඉන්නේ කියලා දුවනවා. එතකන් දුවන්නේ. දැන් ඔහොම තමයි මාර්යා. නැයි මේ සුක් කිව්වා මේ අතුලට දිව්වා මේ ගියල හරින් රයින් දුවලා මාත් එක්ක මෙහැංගි මුත්තන් ගන්න පටන් ගත්තා. උන්ක පැත්තෙන් ගිහලා දුන්නව දෙක එළියට දිව්ව දැගෙන්නේ දැක්කත් දුවනවා. ඒ යාට කතා කරන්න ඕන විදිය. ඒ අපේ මනසෙත් එහෙම තියෙන යම් යම් කෙලස් ධර්ම තියෙනවා. මේ ඉවත් කරන්න හැදුවට එහෙම ලේසියෙන් ඉවත් වෙන්නේ නෑ. සදින් ඇලිච්චා. නදින් ආසත්තු භාවයෙන් ඇලිච්ච දේවල් තියෙනවා. ඒවා අත්හරින්නේ නෑ. තේරෙනවද? ආසත් භාවයෙන් තියෙන දේවල් අත්හරින්නේ නැහැ. ඉතින් මම නිතරම කල්පනා කරන දෙයක් තමයි මට අත්හරින්න බැරි මොනවද කියලා. අත්හරින්න බැරි දෙයක් ජීවිතේ නැත්තම් එයා තමයි මේ ලෝකේ ඉන්න නිර්භයම පුජ්‍යලයා. ඉතින් මට මාවත් අත්හැර ගන්න පුළුවන් නම් මට අත්හරින්න බැරි දෙයක් මේ ලෝකේ තියෙන්න පුළුවන්ද? මේ ලෝකේ ලොකුම බැඳීම මට මාව බැඳීම. ඒ නිසා මට අත්හරින්න බැරි දෙයක් නැහැ. ලෞතර බුදු කෙනෙකුට අත්හරින්න බැරි දෙයක් නැහැ. ආතන් වහන්සේ කෙනෙකුට අත්හරින්න බැරි දෙයක් නැහැ. ඒ කියන්නේ යුතුකමහා වගකීම කියන එකෙන් අත්හරිනව නෙමෙයි. ඒක හැකියපමණින් ඉෂ්ට කරනවා. නමුත් අත්හරින්න බැරි දෙයක් නැහැ. නමුත් බුදුරජාණන් වහන්සේ මිනිසුන්ගේ ආශාවල් සංසිඳවන අවශ්‍යතාවල් පූර්ණේ කරන්න කියපු කෙනෙක් නෙමෙයිනේ නේද? ආශාවන්ට අවශ්‍යතාවන්ට අවසානයක් නැත. අවශ්‍යතාවයන්ගේ නිදහස් වීමේ අවසානයක් ඇත. ඒ තණ්හාවෙන් කෙලවරක් නැත. ඒ නිසා අපිට මේ කවුරුවත් මේ ලෝකේ මේ තණ්හාවෙන් ආශාවෙන් අවශ්‍යතාවල් වලින් පූර්ණේටපත් කරන්න පුළුවන් කමක් නැහැ. මහත්යවත් දරුවවත් නෝනවත් එයාව පූර්ණත්වයටපත් කරන්න බෑ. ඒක తాවකාලික පමණයි. ධර්මය කියලා දැනෙන්නේ නිහඬ බවක්, නිසංසල බවක්, සංසුම් බවක්, ගැඹුරු සිතෙහි තිබෙන පවතින අකම්පිත බවක් හැඩයට මිසක් ඒක රැඳිච්ච දෙයක්, වඩන්න ඕන දෙයක්, වඩා දියුණු කරගන්න ඕන දෙයක්, ඉහළ පහළ යන දෙයක් නෙවෙයි. ධර්මයේ වඩන්නත් බෑ, රඳව ගන්නත් බෑ. ඔය වඩන්නත් බැරි රඳව ගන්නත් බැරි ධර්මයේ වඩන්න ගියෝ වැඩෙන්නේ නැතුව යනවා. රඳව ගන්න ගියෝ රැඳෙන්නේ නැතුව යනවා. ඉතින් ඔබ වහන්සේ දේශනා කරන්නේ අපූර්ව ධර්මයක් එක් පිරිසකට, තවත් පිරිසකට ඒක නම් පිළිගන්න බැරි ධර්මයක්. මොකද පුජ්‍යලත්වයක් මත ගොඩනගන්න පුළුවන් දේවල් තමයි මේ ලෝකේ හැමෝම සොයන්නේ. මේක පුජ්‍යලත්වයේ ඉවතලාන. දැන් මම මේ කියන එකක්වත් පුජ්‍යලයකට ක්‍රියාත්මක කරන්න පුළුවන්ද? පුජ්‍යල විඥානයක මෙහෙවන්න පුළුවන්ද? බෑ. සම්පූර්ණ පුජ්‍යල විඥාණයෙන් පරිබාහිර පවතින ආයුධයක් ගැන කතා කරා. අපිට අවශ්‍ය කරන්නේ ඔබ පුජ්‍යලත්වයෙන් ඉවත් කරන්න. ඔබ ඔබේ ලියාපදිංචියක් තහවුරු කරගෙන තියෙනවා. ඒ තමයි මමත්වය. ඒ මමත්වයෙන් ඔබ ඉවත් කරන්න ඕන, ඈඩ් කරන්න ඕන. කරුණු පැහැදිලි කරලා දෙනවා, ඔබට අයිති නැති තැන ඔබ ඉන්න එපා, ඔබට අයිති තැන ඔබ ඉන්න. පුජ්‍යලයක් නැති තැනයි පුජ්‍යලයක් හදාගත්තේ. පුත්තා මත්ති ධනම් මත්ති ඉති බාලෝ විහඤ්ඤති. බුදුහාමුදුරු දේශනා කරේ මොකද්ද? මට මේ දරුවෝ ඉන්නවා, මට මේ මහත්තයා ඉන්නවා, මේ මට යාළුවෝ ඉන්නවා, මේ මට ඉඩම කඩම තියෙනවා. ධනං කියන්නේ ගොඩක්නේ, ඉඩම කඩම, වස්තු සම්භාර, සල්ලි මිල මුදල් ඔක්කොම. නැති තැන ඇයි ඔබ එක්කෙනෙක් ඉන්නවා කියලා හදන්නේ, තියෙනවායි කියලා හිතන්නේ? එයාට කියන්නේ ඥානවන්තයෙක් කියලාද? නෑ. ඉති බාලෝ, බාලෝ විහඤ්ඤති, බාලයා හිතනවා. ඉතින් ඇයි බාලයෙක් ඉන්න තැන ඉන්න එපා? සේවනාච බාලන්නේ නේ, බාලය තමා තුළත් ඉන්නවා, බාලය සේවනය කරන්න පතන අර පෙන්නුව ඒ බාලය, ඒ බාලය සේවනය ආශ්‍රය කරන්න එපා. බාලය ආශ්‍රය කරන අය නේද වැඩිපුර වෙන්නේ? මේ මගේ ඉඩම කඩම, මේ මගේ ධන සම්පත්, මේ මගේ ස්වාමිය, මේ තියෙන මේ මගේ කියලා හිතනවා. බලනකොට මේ ප්‍රායෝගිකව යුතුකමහා වගකීම් බැහැර වෙලා වෙන්නත් පුළුවන්. මගේ කියලා හිතනවා. හිතන හිතීම තුල නෙමෙයි අපිට වැදගත්. අපි යුතුකම සහ වගකීම් ලෞතරා බුදු කෙනෙක් හරියට අකුරට ඉෂ්ට කරපු කෙනෙක්. හැබැයි සියල්ල මගේ නෙමෙයි කියලා දුටුව කෙනෙක්. මේ මොහොතේ හිත ගලාගෙන යන ස්වභාවය මොකක්ද? මොනවත් නැහැ. එනවා, ඒ ඉක්මනින්ම පුපුරා යනවා, ඒ විසිදිලා යනවා. ඒ වගේ ස්වභාවයක් ඇසිතවිල්ලක් හරි වචනයක් හරි මතු වෙනවා, මතු වෙනවත් එක්කම ඒක ප්‍රබලව නැගෙන්නේ නැතුව ඒ දිය බුබුලු වගේ පොඩ්ඩක් පා වෙලා ගිහිල්ලා පුපුරා යන ස්වභාවයක් තියෙනවා. එහෙනම් වාහනේ නතර වෙලාද, එන්ජිම තාමත් පණ ගැන්විලා තියනවද, එන්ජිමත් නතර කරලද? දැන් වාහනයක ස්වභාවය තමයි, දැන් එන්ජිම පණ ගැන්වුවාම එක්තරා ශබ්දයක් එනවා. ඊට පස්සේ ඒක ගියර් එකකට දෙයකට මාරු කරලා යනකොට තව ශබ්ද ටිකක් වැඩිපුර ඇහෙනවා. ඒ වගේම නතර කළාම ආයිත් අර එන්ජිමේ ශබ්දේ විතරක් තියෙනවා, අර ශබ්ද ගොඩාක් තියෙන එක අඩු වෙලා ගිහිල්ලා එන්ජිමේ ශබ්ද විතරක් තියෙනවා. එන්ජිමත් ඔෆ් කරාම මොකුත්ම ශබ්ද නැහැ. ඉතින් බලන්න ඔබ වාහනේ දුවනවද, නතර කළාද, එහෙම නැත්නම් එන්ජිම ඔෆ් කළාද? ඒ පහළ වෙන සිතුවිලි මගේද? සිතුවිල්ල පහළ වෙන්නේ දැන් නැහැ. මේ ස්වභාවිකත්වයට වඩා ඉහළින් දෙයක් ලෝකේ නැහැ. ඉතින් අර අපි දැනෙන ඝන ගොරෝසු දේවල් සොය සොයා ආපු ජීවිතේ දැනෙන ඝන ගොරෝසු දෙයක් නොවුනහම ඒකම නේද නිවන, ඒකම නේද සපත. ලොකුවට විඳින්න දෙයක් නැහැ. ඒ විඳීම් නැති එකම නේද සුවය. ධර්මයේ කියන එක මට ගොනු කරගන්න උත්සාහ කරන්න එපා. නිතරම ධර්මය කියන එක මමත්වයෙන් ඈත්ව තබන්න උත්සාහ කරන්න. මමත්වයත් එක්ක ගාවන්න හිතන්න එපා. නේද? අපේ දැන් ළමයි දරුවෝ ඉන්නවා නම් අපි නරක ළමයි ටිකක් ඉන්නවනේ, ඒ ළමයින්ගේ ගාවන් නැතුව තමන්ගේ ළමයි හදාගන්න උත්සාහ කරනවා වගේ මමත්වයේ ගාවල තියාගන්න, මමත්වයේ ආශ්‍රයයට ගන්න බෑ ධර්මය. ධර්මය වෙනම ඈත්ව තබා ගන්න මමත්වයේ. දැන් ඔය මමත්වයට ගාවනවයි කියන එකෙන් අදහස් කරන්නේ මමත්වයේ තුලින් ධර්මය විඳින්න උත්සාහ කරනවා, මමත්වයේ තුලින් ධර්මය හඳුනා ගන්න උත්සාහ කරනවා. එහෙම එපා. දැන් මං අවබෝධ කරගෙන ඉන්න ධර්මය මොකද්ද කියලා ඇත්තෙන්ම මං දන්නේ නැහැ. ඇයි මං දන්නේ නැත්තේ? මං උත්සාහ කරා මං දැනගන්න. නමුත් මං දැනගත් එක දෙයක් තමයි, මට දැනගන්න බැරි ප්‍රමාණයකින් එහායින් තමයි මේ විශ්මිත ධර්මය පහළ වුණේ. ඒ නිසා මේක මමත්වයට ඈඳ ගන්න පුළුවන් දෙයක් නෙමෙයි. හරියට අර මීහරකෙක් එක්ක ආශ්‍රයයක් බැඳුත් කොහොමද කරත්තේ? අර ගොන්දෙන්න බඳින කරත්ත තියෙනවනේ. ඔබ එක පැත්තකට ආශ්‍රයයක් බඳිනවා, තව පැත්තකට මීහරකෙක් බඳිනවා. කොහොමද කරත්ත යන්නේ? ආශ්‍රය දුවන්න පටන් ගන්නේ ගඩිගිඩි ගන්න. මීහරකෙකුට එහෙම දුවන්න බෑනේ. එතකොට නොගැලපෙන දෙන්නේක් තමයි සම්පූර්ණ දුරස්ත දෙන්නේ. ඒ නිසා බුදුහාමුදුරු කිව්වා, දේශනා කළා ලෝකේ සහ ලෝකෝත්තර මේක දෙකක්. කියන්නේ ලෝකයක් සමග කිසි විටසක කිසිම ආකාරයකින් හාත්පස සම්බන්ධ නොවන නිසා ඒ වෙනම ලෝකයක් නේද? අපි ග්‍රහ ලෝකයක් කියලා කියන්නේත් ඒකනේ නේද? මේකත් කිසි සම්බන්ධතාවයක් නැතුව වෙනවම පවතින වෙනවම ස්වභාවයක් වායුගෝලයක් පවතින දෙයකටත් අපි කියන්නේ මොකද්ද? වෙනම ග්‍රහ ලෝකයක් කියලා කියනවා. ඒ වගේ දෙයක් ලෝකෝත්තර භාවයේ සම්පූර්ණය. ඒ දෙක ඒ දෙපළෙම තියෙන්න ආරෙන්නේ. ඒ නිසා තමන් ලෝකෝත්තර සෝය විඳින්න ඕන ලෞකික ක්‍රමවේදයකට නෙමෙයි, ලෝකෝත්තර ක්‍රමවේදයටමයි. ඒ විඳින්න, ඒ ග්‍රහණය කරන්න, ඒ ග්‍රහණය කරගෙන තේරුම් ගන්න බෑ. ඒ තුළ ස්වභාවිකත්වය තුළමයි ස්වභාවත්වය ගොඩනගන්නේ. ස්වභාවිකත්වයවත් හඳුන ගන්න බෑ මමත්වයට. ස්වභාවිකත්වය හඳුන ගන්න බෑ මමත්වයට කවමදාකවත්. මොළයට කරන්න පුළුවන්, ඉන්ද්‍රිය ඥානයට කරන්න පුළුවන් ඉතාම සරල සිද්ධාන්තයක් විතරයි. මොකද්ද? රූපයි, ශබ්දයි, ගන්ධයි, රසයි, ස්පර්ශයි, ඒවා එකතු කරලා, පහදු කරලා, මික්ස් කරලා හදනවා මනයි. නිර්මාණය. ඒ නිර්මාණ හැම එකක්ම ඉන්ද්‍රිය අනුබද්ධිතයි. මනස තුල හදන ඕනම මේ නිර්මාණයක් ප්‍රකාශයටපත් කරන්න ඒක ඉන්ද්‍රිය අනුබද්ධිතයි. ඉන්ද්‍රියන්ට සම්බන්ධයි. දැන් මේ මහ පොළොව තුල හදන ඕනම ගොඩනැගිල්ල මහ පොළොවට සම්බන්ධයිනේ. ඉන්ද්‍රියන් තුල ගොඩනගන ඕනම සංකල්පයක්, මනස තුල ගොඩනගන ඕනම සංකල්පයක් ඉන්ද්‍රියන්ට සම්බන්ධයි, මනස අර සදායතනවලට සම්බන්ධයි. එතකොට ධර්මයේ කියන්නේ ඉන්ද්‍රයන් ඔස්සේ දුවලා දුවලා දුවලා දුවලා මහන්සියලා මහන්සියලා මහන්සියලා දුක් විඳලා සංකල්පනා කරලා හිතලා දෘෂ්ටි කරලා වාද ભેද ගලීම් ගැටීම් මේ මහා ප්‍රශ්න ගොඩක් හදාගත්ත කෙනාට කියලා දෙනවා බුදුහාමුදුරු. මොකද්ද? නතර වෙන්න වැඩක් නැහැ, දුවලා වැඩක් නැහැ. ඇයි? මිරිඟුව තියෙන්නේ. මිරිඟුවේ ජලය නැහැ. දැන් අපි මිනිස්සු මේ ලෝකේ ආසාවල් දියා, අවශ්‍යතාවල් දියා, නොයෙකුත් ඉලක්ක දියා දුවගෙන යනවා. දියුණුවේ කියලාත් මොනෝදෝ දුවගෙන හොයාගෙන යනවා. මිනිස්සු ලබන දේ මට කියන්න. මං කියන්නේ චේතනාවේ, භෞතිකව මේක දියුණුවට කමන්නේ. නමුත් චේතනාවේ මිනිස්සු ආදි කාලේ හා සමානයි. එහෙනම් ඉතින් ගොඩාක් මේ සල්ලිකාර කෙනෙක් වුණාම මේ එයා තුළ ඒ සල්ලිකාරකම හේතුවෙන් ආශාවල් අඩු වෙන්නෙපායි. එහෙම වෙන්නේ නැහැ. එහෙමනම් ඉතින් මේ රටට අතහැරලා වෙන රටකට ගියාම, දියුණු රටකට ගියාම එයාගේ ආශාවන් අඩු වෙලා සහනෙන් ඉන්න එපා. එහෙම වෙන්නේ නැහැ. මේක මනසින්ම නෙවෙරදී වුණොත් එයා මොන තලයක හිටියත් දුප්පත් වුණත් පොහොසත් වුණත් එක ගැටලුවක් නැතිවම එයාගේ මනසේ සූපත් භාවය ආරම්භ වෙන්න පටන් ගන්නවා. හැබැයි ඒ தත්ත්වේ නැත්නම් එයා කොතනක සිටියත් එයාගේ தත්ත්වේ එකයි. මේ ධර්මයේ තුල පුජ්‍යල විඥාණයට අනක් දෙන්නේ නැහැ. පුජ්‍යලත්වයට අනක් ලබා දෙන්නේ නැහැ. පුජ්‍යලයට මේ ක්‍රියාවලිය තියෙනවයි කියලා බාර දීමක් කරන්නේ නැහැ. එහෙම බාර දීමක් කළොත් අපේ මොලේ අඟුලි මාල වගේ දුවන්න පටන් ගන්නවා. තමන් ඇසට කනට නාසයට දිවට ශරීරයට මනසට කරදර නොකරන කෙනෙක් වෙන්න. තමන්නේ කරදර කරන්නේ. ආ මේ රූපෙත් එක්ක ගැටෙන්න. මේ රූපෙත් එක්ක ඇලෙන්න. මේ සිතුවිල්ලත් එක්ක ගැටෙන්න. මේ සිතුවිල්ලත් එක්ක මෙහෙම කරන්න යන්න කියලා ඉවරලා අනේක විද ප්‍රභේදයන් එක්ක තමන් ලබා දෙනව කරදර කරනවා. හරියට තමන් ආයතන ප්‍රධානී සේවකයන්ට මේ වැඩ කරන්න, මේ වැඩ කරන්න, මෙතන වැඩ කරන්න, ඔයා මේ කොටස වැඩ කරන්න කියලා බාර දෙනවා වගේ තමන් අර ඉන්ද්‍රයන් වලට කරදර කරනවා. කරදර කිරීමේ වලකේ. ඒ අයට කරදර කිරීමෙන් වැළකීලා මම කවුද කියලා අහන්න. මගේ හැඩ මොකක්ද? මොකද්ද මගේ හැඩ? මොකද්ද තමන්ට තියෙන හැඩේ? හැඩයක් නැහැ. ඒ හැඩයක් නැති මමෙක් වැඩ කරන්නේ කොහොමද? හැඩයක් හදාගන්න. මිරිඟුව අල්ල ගන්නෝ වතුර කියලා. ඒ කියන්නේ හරය නැති තැන, හරයක් නැති තැන හරයක් කියලා අල්ල ගන්නවා. මමෙක් නැති තැන මමෙක් කියලා අල්ල ගන්නවා. අල්ලගත්තට පස්සේ ඊට පස්සේ මම නැගී හිටලා නිකන් ඉන්නවද? අර කොටිය ගොඩට ආවා වගේ තමයි. කොටිය ගොඩට ආවට පස්සේ නිකන් ඉන්නේ නෑ. ගොඩ ගැත්ත කෙනාවත් මරාගෙන කණයි හදන්නේ. එතකොට අපි මමත්වයක් මමෙක් නැති තැන මමෙක් හදනවා. ඒ මම ඊළඟට වද දෙන්නේ කාටද? අපිටමයි. අපි තුල අපි ගොඩ ගන්න මමත්වය කාටද වද දෙන්නේ? ප්‍රමුඛ වශයෙන් තමයි ඊළඟට ඇත්තේම වටපිටාවටත් ඒ මමත්වය කරදරය. ඉතින් අපි අර මේ තමම්ව කන කොටිය ගොඩ ගන්න ඕනද? තමන්ගේ මමත්වයේ ගොඩ අරගෙන නාවල කවල පොල ඉහලින් තියන්න ඕනද තමා? තොර මම කවුද කියලා අහුවාම මම කියලා කෙනෙක් නැහැ. නමුත් අපි මේ දේවල් දකින්න, බලන්න, හදන්න, විඳින්න, ප්‍රවේදනය කරන්න ආයි මම හදා ගන්නවා නේ. ඒ නිසා තමා දෙස බලන්න. තමන්ට වෙලා තියෙන දේ, තමන්ට නොවේ තියෙන දේ, තමන් කළ දේ නොකළ දේ කියන එකෙන් අදහස් වෙන්නේ ඒක. තමන්ට මේ වෙච්ච සිද්ධිය දිහා බලන්න, සිද්ධි දාමේ දිහා බලන්න. ඒක අර තහංචියක් නීතියක් නෙමේ, මේක ධර්ම කරුණක්. තමන්ට සිදු වෙලා තියෙන දේ තමන් දිහා බලන්න. සිද්ධාමයක් නැති තැන සිද්ධාමයක් හදා ගන්නවා. මමෙක් නැති තැන මමෙක් හැදුවා, ජාතියක් නැති තැන ජාතියක් හැදුවා, රටක් නැති තැන රටක් හැදුවා, ආගමක් නැති තැන ආගමක් හැදුවා, පුද්ගලයෙක් නැති තැන පුද්ගලත්වයක් හැදුවා. අපි තීරණයකට නෙමෙයි එන්න ඕනේ. මේ තීරණ, මේ සංකල්ප, මේ මතවාද, මේ වචනවලට වඩා එහා තත්වයකට අපි යන්න ඕන. එවිට අපේ ඇස සංවර වෙනවා, කන සංවර වෙනවා, නාසය සංවර වෙනවා, දිව සංවර වෙනවා, කය සංවර වෙනවා, හිත සංවර වෙනවා. සංවර වෙනවා කියන්නේ නිවෙනවා. අර එන්ජිම ඕෆ් කරනවා. අපි නිකන් ඉන්නේ නැහැ නේ. ක්‍රියාත්මක කරනවා, පණ ගන්නවා, දුවනවා, ඇහෙන් දුවනවා, කනෙන් දුවනවා, නාසයෙන් දිවෙන් ශරීරයෙන් මනෙන් දුවනවා. නතර කරන්න හිම ඔෆ් කරන්න. ඒක ඔබට කරන්න බෑ. මම කියන්නේ ශ්‍රේෂ්ඨ කෙනෙක් නෙමෙයිද? මම කියන්නේ ශ්‍රේෂ්ඨ කෙනෙක් වෙන්න ඕන. දැන් මම කියලා එක්කෙනෙක් ඉන්නවා දුර්වල එක්කෙනෙක්. ඈ තව එක්කෙනෙක්ගේ මම ඉන්නවා. දැන් බුදු කෙනෙක් මමයි කියලා කියන්නේ බුදු කෙනෙකුට. වෛද්‍යවරයෙක් මම කියලා කියන්නේ වෛද්‍යවරයෙකුට. පොල් කඩන මිනිස්සෙක් මම කියලා කියන්නේ පොල් කඩන කෙනාට. පාපකාරයෙක් මම කියලා කියන්නේ පාපකාරයෙකුට. තේරෙනවනේ? දැන් කාර් කියලා කිව්වහම ඔක්කොම කාර්ද? ඈ අර ඉබ්බත් කාර්. කඩවඩකට ගොරගොර ගගා යනවා. ඊළඟට BMW, Benz වගේ කිව්වහම ඒකත් කාර්නේ. දැන් කමුකෙන්ද ආවේ? කාර් එකෙන් ආවේ. මොකන කාර් එකෙන්ද? එතකොට රහතන් වහන්සේ කෙනෙක්ගේ මම කියලා කියන්නේ මේ සාධාරණ වටිනාකමකින් යුක්ත කෙනෙක්. දැන් ලෞතර බුදුහාමුදුරුගේ ඉස්සර නාලාගිරි යතාවා. එයාල තස්සවාදී ගන්නවක් වගේ නාලාගිරි යතාවත් එව්වේ තස්සවාදී කණ්ඩායමක්. ඒවකට හිටපු අය කලපෝල එව්වා. එතකොට බුදුහාමුදුරු ගහනවා නම් ගහස්වා කියලා එහෙම හිටියද? නෑ. උන්වහන්සේගේ දෙන බුද්ධ තේජස භාවිතා කරලා මෙහෙම කළා. අත දික් කරනකොටම නාලාගිරියද දන ගහගෙන දරබිඩ ආස් ගාලා ඉස්සරහ වැටුණා. කොහොම අභියෝගද මේ අහිංසක බුදුරජාණන් වහන්සේට කිසිදු කෙනෙකුට හානියක් නොකරපු බුදුහාමුදුරන්ට කොහොම වෛරක්කාරයෝද ඉඳලා තියෙන්නේ? එතකොට අපිට එහෙම හිතන්න අයිතියක් නැහැ. ඒ කියන්නේ තමන්ගේ ඉස්සරහට යංගිසි ප්‍රතිවිරෝධක අභියෝගයක් ආවම ඒ අභියෝගයට අපි ලක් වෙනවයි කියලා හිතන්න ඕමනාව නෑ. එමුණුත් අපි අසරණ දෙයක් දකින්නේ. මම නම් දකින්නේ ඇත්තෙන්ම මම දකින්නේ පුජ්‍යලිය. දැන් අපි දැක්ක පහුගිය දවස්වල මේ සිය ගණන් දහස් ගණන් දරගෙන හමුදාසෙබළු තියලා ඒගොල්ලෝ යම් ආකාරයක විනාශයක් කරා. මම කියන්නේ මං හිතන්නේ මිනිස්සුන්ට එතන සටනක් දෙන්න තිබුණයි කියන එකයි මගේ අදහස. අයුක්තිය අහමෙහි යටත් වෙන ස්වභාවයක් නැහැ. ධර්ම අවබෝධීක පුජ්‍යලයේ ලක්ෂණය අයුක්ති සහගතව සටන් නොකිරීම හා යුක්තිය ඉෂ්ට වෙනතුරු සටන් කිරීම. ඔබට ඒක තේරෙනවද? අයුක්ති සහගතව සටන් නොකිරීම හා යුක්තිය ඉෂ්ට වෙනතුරු සටන් කිරීමයි ධර්ම අවබෝධයක් තියෙන කෙනෙක්ගේ තියෙන ප්‍රධාන ලක්ෂණය. ඒක වචන දෙක එකට ගලපලා තම්බල බොන්නෝ නැත්නම් එකක් ගත්තොත් වරදවල් තේරුම් ගන්නවා. අයුක්ති සහගතව සටන් නොකිරීම, යුක්තිය ඉෂ්ට වෙනතුරු සටන් කිරීම කියන දෙක එකට තම්බල බොන්නෝ. ඒ වචන දෙක එකම මික්ස් කරාම තමයි සුභාර්ථයක් එනවා. මං කරන වැඩේ නම් ඔබතුමිය කරන වැඩේ නෙමෙයි. ඔය ඉගෙන ගන්න ඕන self defense කියලා තියෙනවා, ආත්ම ආරක්ෂක මේ සටන් කළා දෙනවා. ඔය පොඩ්ඩක් ඉගෙන හරි දිනනවා නම් එයාගේ තියෙන බලය අපේ යටට අපි ගන්න ඕන. අරගෙන ඔහුව අපේ යටතට පාලනය කර ගන්න ඕන. අවසානයේ පුළුවන් නම් අපි ඔහුවත් එතන අඩබන කරලා හරියම මිනිස්සයෙක් බන කියලා අඟුලි පාල නැත්තු වගේ නිවන් දක්වලා ඒ මිනිස්සයාට යහපත කරන්න ඕන. ඒව නැතු ඒකට ගොදුරු වෙන එක නෙමෙයි තියෙන්නේ. ඒක මමත්වේ නිගා කරලා පැත්තකට දාන එක නෙමෙයි, මම ශ්‍රේෂ්ඨත්වයට පැමිණීමයි මෙතන කරන්නේ. දැන් ওই මමත්වයට නිගා දීම නිසානේ මේ හීනමානයක් ඇති වෙලා තියෙන්නේ ලංකාවේ මිනිස්සුන්ට. ශේෂින් කාන්තා පාර්ශවයට අභිමානේ නැතුව ගිහිල්ලා ඒක නැති කරලා තියෙන්නේ. පන්සලේ ගියත් බිම වාඩි වෙන්නේ, ඊටි කොල කෑලි වල වාඩි වෙන්නේ, මේ මිනිස්සුන්ගේ පෞරුෂය හැමේ නැති වෙලා ගිහිල්ලා තියෙනවා. හැමදේම ඉවසන්න, හැමදේම දරා ගන්න. හරි, යුක්ති සහගතව සාධාරණත්වයක් තුල, තථාගතත්වයක් තුල අභිමානේ නැගී සිට මේ පෞරුෂය නැති කරලා දාලා තියෙනවා. මේ මමත්වය වැඩක් නැති එකක් කියලා. තමන් මම කියලා කියන්න ඕන ශ්‍රේෂ්ඨත්වය. දැන් මම කියලා කියන්න ඕන සක්කාය දිට්ඨිය, සීලබ්බත පරාමාස, ඈ විචිකිච්ඡා දුරු කරපු කෙනෙකුට මමයි කියන්න ඕනේ. එහෙනම් ඒ මම කියන කෙනාව මම මේ සමාජය තුල ඉහළ කොයි තලයේද මම පිහිටවන්න ඕන? එතන යාව පිහිටවන්න ඕන. දැන් හමදා නිලධාරියෙක්ගේ ලාංඡනයක් දරලා ඒ තනතුර ගත්තාම එයා කල්පනා කරනවා මේ සමාජයේ එයාට පිහිටවන්න ඕන තැන එයා සැරියුට් එකක් ලබන්න ඕන කෙනෙක් දන්නෝ, සැරියුට් එකක් එයා දෙන්න ඕන කෙනෙක් දන්නෝ. එයා දෙන්න ඕන කෙනාට දෙනවා, ලබන්න ඕන කෙනාගේ ලබනවා. එයා පිළිබඳව එයා අගයක් හදාගන්න. එතකොට තමා තුළට සුභවාදී අගයක් තමන් හදාගන්නවා. එතකොට ඒක මමත්වේ නෙමෙයිද? ඒක මමත්වේ නෙමෙයි. මම කියන එක වැදගත්. ඒ මම කියන එකේ දුක් නැත්තම්, පීඩා නැත්තම්, මමත්වයේ තුල අකම්පිත බවක් නැත්තම් ඒ මම ශ්‍රේෂ්ඨයි. එතකොට මමත්වයක් තුල තියෙන්නේ දැන් අපි කියමු භාජනයක් කියලා. ඔය භාජනයේක කුණු ගොඩක් තියෙනවා. ඒ කුණු භාජනයේනේ වටින්නේ නැත්තේ. ඔය භාජනයේම දාන මෙනි. එතකොට මැනික් බකට් එකක් නේ. එතකොට මැනික් බකට් එකක් වටිනවා. එතකොට මැනික් බකට් එකට අගය තියෙනවා. එතකොට බකට් එක ප්‍රතික්ෂේපන කිරීම නෙමෙයි කරන්නේ අපි, බකට් එකේ තියෙන දෑ වෙනස් කිරීම. ඒ නිසා තමන්ට යහපත් අගයක් තමන් ගොඩනගා ගන්න ඕන. ඒ නිසා මමත්වය මේ ප්‍රහීන කරනවා කියලා මමත්වයේ පල්ලෙහාට දැමීම, තමන් පල්ලෙහාට වැටීම සුදුසු කාරණයක් නොවේ. හැමදේම ඉවසා දරා ගැනීම සුදුසු කාරණයක් නොවේ. තමන්ට ඒක දැනෙන්නේ නැති සීමාවෙ තියෙනවා. දැනෙනවනම් ඒක වෙනස් කරගන්න. ඒ කියන්නේ මෙන්න මේ ස්වභාවයේ මේ ලක්ෂණේ ඉන්නවයි කියලා යා ඝණයක් ස්වરૂපයක් හදාගෙන නැහැ. බුදුවරු ප්ලෑන් කළා නැහැනේ හෙට බණ කියන්නේ මේවා, මගේ ස්වභාවය මේක, මගේ தત્ත්වය මේක කියලා. දැන් රහතන් වහන්සේ කෙනෙක්වත් කල්පනා කරගෙන හිටියේ නැහැ මම මේ කායික සංවරයෙන් හිමින්ම පාරේ මෙහෙම වඩින්න ඕන කියලා. උන්වහන්සේලා එහෙම හිතාගෙන නොසිටී නිසා තමයි අර බලුවැද්දා අර බල්ලෝ දඩයන් කරන වැද්දෙක් හිටියන අර වැද්දා උසිගැන්නුවාම රහතන් වහන්සේ දිව්වා. දුවල ගිහිල්ලා නිකන් හිරේ ළඟ තිබිච්ච ගහට නැග්ගා. ගහට නැග්ගා. ගහඩ නැග්ගහමත් අර බලු ඇද්ද නිකන් හිරේ නෑ. අර උල් වලින් අනින්න පටන් ගත්තා බිමර දාගන්නේ. මොකද ඒ තරම් තහ ගියා මේ තමන්ගේ දඩේම නැති වුණයි කියලා. එතකොට සිවුර බිමට වැටුණා. ඊට පස්සේ අර වැද්දව ඕ සිවුරෙන් වැහුණා වැද්දව. ඊට පස්සේ වැද්දව හපාගෙන ආව බල්ලෝ ටික එකතු වෙලා මේ ඉන්නේ අර හාමුදුරු සමයි කියලා. එකෙන් අදහස් වෙන්නේ මොකද්ද? ආදන් වහන්සේ කෙනෙකුට එහෙම රාමුවක් උන්වහන්සේලා ගොඩ නගාගෙන නැහැ. ඈ දැඩි කරගෙන නැහැ තමන්ගේ සෝබා දහමේ පිපෙන මලක් වාගේ පාවෙන වලාකුලක් වාගේ හැමතිස්සෙම අලුත් වෙන්න පුළුවන් වෙනස් වෙන්න පුළුවන් තෙල් වාගේ ජලය වාගේ ගලාගෙන යන ජීවිතයක්. ඒක න්‍යායාත්මක ගලාගෙන යවන පවත්වන එහෙම ක්‍රියේට් කරන එකක් නෑ. හරිම සජීවි ලෝක සාධාරණ පදනමක් තුළ ක්‍රියා කරන්නට පුළුවන් අපූරු සංනිවේදනයක් තියෙනවා අර චන්ද්‍රිකාවක් වගේ. එනිසා ස්වභාවිකත්වය ස්වභාවිකත්වය ලෙසම අත්විඳින තැනයි අපේ ධර්මයේ පවතින්නේ. ස්වභාවිකත්වය මමත්වය තුල අත්විඳින තැන නොවේ. ස්වභාවිකත්වය ස්වභාවිකත්වය තුල අත්විඳින තැනයි ධර්මයේ පවතින්නේ. ස්වභාවිකත්වය මමත්වය තුල අත්විඳින තැන නොවේ. හොඳට හේතුව හරි ගැඹුරු වැදගත් කාරණයක් ඒ අවස්ථාවේ කියවෙන්නේ. හැමෝම මේක හොඳින් තේරුම් ගන්න. මමත්වය තුල ස්වභාවිකත්වය අත්විඳීමයි ස්වභාවිකත්වයේ ස්වභාවිකත්වයේ ලස ආත්‍යදීමයි. ඔබේ තුල ඔබේ ක්‍රියාදාමය බලන්න. ඔය ගොඩාක් අය මේ ලෝකේ ස්වභාවිකත්වයේ මමත්වයේ තුල අත්විඳින්නයි උත්සාහ කරන්නේ. එතන වරදක් හට ගන්නවා. එවිට අපිට මොළේ වෙහෙස කරන්න වෙනවා, ඇස කරන ආසිය වෙහෙස කරන්න වෙනවා, මනස වෙහෙස කරන්න වෙනවා, විඥානයේ නිතරම එක රඳව ගන්න වෙනවා ස්වභාවිකත්වයේ මමත්වයේ තුල. තොර ස්වභාවිකත්වයේ ස්වභාවිකත්වයේ තුලම පවතිනට ඉදහැරියාම අපේ මොළේට වෙහෙසක් නැහැ, ඇසට කනට දිවට ශරීරයට මනසට වෙහෙසක් නැහැ. ඒ නිසා බුදුහාමුදුරු කියන්නේ ඇස සංවරයි, කන සංවරයි, නාසය දිවන ශරීරය මන සංවරයි. සියල්ල සංවරයි, සියලු දුක් වලින් නිදහස් වුණා. දුක තියෙන්නේ පොතේ නෙමෙයි හිතේ. හිතේ තියෙන දුක නැති කරගන්න පොතේ තියෙන දුක නම් නැති කරන්න බෑ. මොකද දුක කියලා එක පොතේ හැමදාම තියෙනවනේ නේද? ඔව් ගොඩාක් කාන්තාව යම් යම් හේතු මත පුරුදු වෙලා අවසානේ හදා ගන්නවා. මං හැමදේම ඉවස ගන්න, දරා ගන්න, දුක් ගන්න, ආරාල වෙන්න ඕන, රෙදි අපුල්ලන ගලක් වාගේ වෙන්න ඕන කියලා. ඉතින් එහෙම වුණාට පස්සේ අර ඒ ඔක්කොම අපිම දරා ගන්න, අර දුක් ගන්න, ආරාල බවට පත් වෙනවා. නිකන් කුණු බක්කිය බවට පත් වෙනවා. කොම කුණු ටික නේ තමන්ගේ ඇඟට එනවා. ඒ නිසාත් තිබුණා, ඒකත් තිබුණා. ඔව් ඒකත් තිබුණා. ඔව් කාරුණික චරිතයක් වුණාට අර කාරුණික භාවය කිසි විටක අපේ මේ ඉදිරි ගමන වළක්වීමට අපි ඉඩ තියන්න හොඳ නෑ. අපිට අවශ්‍ය කරන්නේ මේ ඇත්ත දකින නුවණක් තියෙන. මම කියන්නේ මේ ලෝක ජයග්‍රහණය ලබන්න ඕන හාමුදුරුවෝය, පිරිමියාය, වැඩිමහල් අයය දැන් අපිට පොඩි කාලේ උගන්වනවා වැඩිහිටියන්ට ගරු කරන්න කියලා. සම්පූර්ණ මෝඩ කතාවක් නේ. ඈ වැඩිහිටියන්ට ගරු කරන්න පුළුවන්ද නේද? අර මොනවද අර සේයා දියණියට අර විශාල හානියක් කරලා මරලා දාලා තිබෙන අමානුෂික ලෙස වැඩිහිටියෙන්නේ අවුරුදු 40 ගානක විතර මහ නරුමේ. ඉතින් එවැනි නරුමයන් බිහි වෙන්නේ ධර්මයේ නැති තැන. ධර්මයේ සංඥා නොවන තැන සත්ව ගති මිනිස්සු තුළ නිර්මාණය වෙනවා. දැන් ඒ සියලුම මිනිස්සු ඉන්ද්‍රියන් පිනවීම කියන එක කරනවා. නමුත් සભ્યත්වයක් ලෙස, සදාචාරයක් ලෙස, ආචාරශීලීත්වයක් යටතේනේ ලෝකේ ඒක සිද්ධ වෙන්නේ. ඒ අරාකාරය අමානුෂික සිද්ධ වීම සිද්ධ වෙන්නේ. ඒ අතිශයින්ම තමා තුළ ධර්මය මිනිස් ගති ලක්ෂණ ප්‍රඥාවන්ත ගති නැතිව සත්තු ගතිත් මං හිතන්නේ අභිභවා ගිහිල්ලා අර පිස්සු බලු රෝගී වගේ තත්වයකට පත්වීම. නැත්තං ඒ සත්තු ගති වලත් තියෙනවා යම්කිසි ආචාර ධර්මයේ තත්වයක්. ඒ පිස්සු බලු ගතියකට මිනිස්සුපත් වෙනවා. ඒ කියන්නේ මනස කියන එක හොඳට යෙදුවොත් බුදු වෙන්නත් පුළුවන්. නරකට යෙදුවොත් අපායට යන්නත් පුළුවන්. මං හිතන්නේ හොඳ වාහනයක් හම්බෙලා තියෙන ඔය තමයි මනුෂ්‍යාත්මය. අපායට යනවා නම් වේගෙන් අපායට යන්න, බුදු වෙන්න හරි යනවා නම්, රහත් වෙන්න හරි යනවා නම් වේගෙන් රහත් වෙන්න පුළුවන්. මෙච්චර වේගවත් වාහනයක් ලැම්බෝගිනි එකක් වෙන කොහොමවත් නැහැ. ඒ මේක කපිරියානයක් වගේ, එහෙම නැත්නම් හඬේ වේගයට යන්න පුළුවන් ප්‍රබල රොකට්ටුවක් වගේ යන දිහාවකට යන්න පුළුවන් වේගය පමුණවන්න පුළුවන් බලයක් මිනිස්යාගේ තියෙන. හැබැයි මේ වේගය හොඳට හැරෙවොත් හොඳයි, නරකද හැරෙවොත් නරකයි. ඒක තමයි වැදගත්. දැන් මන් තුල තිබුණෙත් වේගය. මම වේගය හැරෙවුවා හොඳට. දැන් යන්නේ හොඳ මගේ යනවා. ඒකට මේ වේගය නිකම්ම නරකට හැරුණා නම් නරකේ යන. දැන් ප්‍රභාකරන්ට තිබුණ වේගයක්. අර වේගය හැරෙව්වා නම් හරි පැත්තට අර මිනිස්සයා රහත් වෙනවා. නරකට හැරෙව්වා රහත්ස්තවාදී කුණා. දැන් අපිටත් තියෙන මේ විචාරශීලී බුද්ධියන්නේ, විමසුම් බුද්ධියක් තියෙන්නේ. මේ විමසුම් බුද්ධිය මේ අන්ඩර්වර්ල් කාර්යයට හිකට අහු වුණා නම් ඒක මාර ප්ලෑන් ගහන්නේ. වැඩක් කළාම හොයන්න හම්බෙන්නේ කාටවත්. ඒකනේ ඇයි? ඒ බුද්ධිය නරකට යොදවලා වැඩ කරනවා. ඒක තමයි ස්වභාවය. දැන් සිද්ධාර්ථ කුමාරයාට තිබුණ මුළු ලෝකෙම යුද්ධමය බලයකින් උනත් අල්ලන්න පුළුවන් විමසුම් බුද්ධිය තිබුණා, ප්ලෑනින් තිබුණා. ඒ ඔක්කොම අතහැරලා දාලා මේ අධ්‍යාත්මික සුවයෙන් තමයි මේක වැදගත් කියන එක තේරුම් අරගෙන උන්වහන්සේගේ හොඳ පැත්තට. ඒ නිසා පුජ්‍යල ශක්තිය හරි පැත්තට යදුවාම හරි මග ඉහළටම ගමන් කරන්න පුළුවන්කම තියෙනවා. එහෙනම් හොඳයි පුදුසෙ. මේ දැන් පවතින ගැඹුරු මනසේ ස්වභාවය කුමක්ද? බාහිර මනසේ මේ තමන්ගේ ගැඹුරු සිතේ ස්වභාවය කුමක්ද? කියා ගන්න බැරි වේදනාවක් වැනි යමක් තියෙනවා. ඒ වේදනාව දුක්ඛදායි ස්වභාවයෙන්ද තමන්ට දැනෙන්නේ? ඒ වේදනාව සුඛදායි ස්වභාවයෙන්ද දැනෙන්නේ? එමනම් මේ දෙකටම නැද්ද? කොටගෙන දැනෙන දුකක්ද? අනාගතය හේතු කරන කොටගෙන දැනෙන දුකක්ද? එහෙම නැත්නම් වර්තමානයේ ගැන හිතලා මුල් කරගෙන දැනෙන දුකක්ද? එහෙම නැත්නම් තමා පිළිබඳවම තමන්ට ඇතිවෙන දුකක්ද? තමා පිළිබඳවම තමන්ට ඇතිවන දුකක්. මම ලස්සනයි ඒ නිසා මාව අත්හැරලා යන්න බෑ. මම හොඳයි මම අත්හැරලා යන්න බෑ. මේ ශරීරය මගේ ඒ නිසා මට මේක අත්හැරලා යන්න බෑ. එහෙමද? මම හරි ඒ නිසා මට මාව අත්හැරලා යන්න බෑ. තමන් හරි කියලාද තමන්ට දැනෙන්නේ? තමන් වැරදි කියලාද තමන්ට දැනෙන්නේ? මම හරි කියලා දැනනවා. මම හරි, මම හරි හොඳයි. මම හරි. හරි කියන එක පැත්තකට දාලා ඔබ මමයි කියලා කතා කරන්නේ කුමන කොටසකටද, කුමන ස්වභාවයකටද? දැකලා තේරුම් අරගෙන ප්‍රකාශ කරන්න. ඔබ මමයි කියලා කතා කරන්නේ කුමන කොටසකටද? කොටසක් නෑ. ඊළඟට මමයි කියලා හදාගන්නේ ඇයි? දැන් අපි කෙනෙක් හැටියට යම් යම් තැන්වලට සහභාගී වෙන්න ඕනේ කියලා අදහසක් තියෙනවා. එතකොට අපි මංගල ගෙදරකට යනකොට මංගල ඇඳුමක්කට සරලන විදියට, මංගල උත්සවයකට සරලන විදියට ඇඳගෙන මගුල් ගෙදරට යනවා. අවමගුල් ගෙදරකට යන්න ඕමනායි කියලා හිතුනහම අපි අවමගුල් ගෙදරකට සරල ආකාරයේ ඇඳුමක් ඇඳලා අවමගුල් ගෙදරට යනවා. පන්සලට යන්න ඕනේ කියලා හිතනහම මමත් මේ ශරීරේ නේද, පන්සලකට යන්න ඕමන ආකාරයට සරසාගෙන පන්සලට යනවා. ඒ වගේ මේ මමත්වය යම්කිසි ස්වરૂපයක් ගන්නවනවා, එහෙම නැත්නම් ඇඳුමක් අඳවනවා, යමක් විඳවන්න, එහෙම නැත්නම් යමක් ගන්න. පැහැදිලිනේ? යම්කිසි ස්වરૂපයකට අඳවනවා. ඉතින් අපි කල්පනා කරලා බලන්න ඕන, ඇයි අපිට ස්වභාවික ලෙස මේ හැම දෙයක් ඉස්සරහටම මේපත් වෙන්න බැරි? බලන්න හාමුදුරුවන්ගේ තියෙන විශේෂත්වය, මංගල ගෙදරට අඳින්නෙත් මේ ඇඳුම, මල ගෙදරට අඳින්නෙත් මේ ඇඳුම, පන්සලට අඳින්නෙත් මේ ඇඳුම, පිටරට යනකොට අඳින්නෙත් මේ ඇඳුම, පන්සලේ ඉන්නකොට අඳින්නෙත් මේ ඇඳුම, ගමනක් යනකොටත් යන්නෙත් මේ ඇඳුම. කොච්චර ශෝකද! මම හිතන්නේ ඔබටත් බැරිද එකම ඇඳුමකින් සියලු ප්‍රශ්නවලට මුහුණ දෙන්න? ධර්මයේ ඇඳුමෙන් සියලු ප්‍රශ්නවලට මුහුණ දෙන්න. මම නොවි ඉන්න අමාරුයි. ඇයි අපි මම නොවි ඉන්නේ? මම නොවි සිටීමට අවශ්‍ය නැත. මම නොවි සිටීමට අවශ්‍ය නැත. අපහසු නම් අපිට කරන්න තියෙන හොඳම දේ තමයි අපහසු දේ කරන්න නැතුව ඉන්න. එකෙන් අදහස් වෙන්නේ මම වෙලා ඉන්නද කැමති? මම නොවි ඉන්නවයි කියන තැනත් ඇත්තෙම මම ජීවත් වෙනවනේ හැංගිලා. මම වෙනවයි කියන තැනත් මම හැංගිලා ජීවත් වෙනවා. එතකොට මම නොවි සිටීමට අවශ්‍ය නැත. මම වී සිටීමටද අවශ්‍ය නැත. වෙනාන් ආකාරයක් සෙවීමටද අවශ්‍ය නැත. ඔබ සංවර වන්න. වෙන්න ඕනේ නැහැ. වෙන්න ඉඩ හරින්න ඕනත් නැහැ. වෙන විදියකට උනාවේ කියලා හිතන්න ඕනවත් නැහැ. මමත්වයෙන් තොරව ජීවත් වෙන්න ඕන, මම නැතුව වාසය කරන්න ඕන, මම නැතුව ඉන්න ඕන කියලා අදහසකුත් නැහැ. කිසිම ප්‍රෙෂර් එකක් ඔළුවට දෙන්න එපා. අනක් දෙන්න එපා. කිසිම අනක් ඔළුවට දෙන්න එපා. ඇදගෙන යන්න. බලන්න, අහන්න, විඳින්න, ලබන්න, සිතන්න කිසිදු දෙයක් මේව මේ විදියට පාලනය කරන්න කියලා දෙන්න එපා. එහෙම දුන්නොත් ඒ යන වැඩ කරන්න පටන් ගන්නවා. වැඩ කරන තැන සංවරය නැති වෙනවා. දෙන ඕනම අනක් ඉන්ද්‍රයන් සියල්ලගේම හෝ එකකින් හෝ දෙකකින් තුනකින් හෝ විකාශනය ආරම්භ කරනවා. ඒවිත සංවර භාවය නැති කරනවා. මම නිවැරදි කෙනෙක් කරන්න හරි මම වැරදිකාරයෙක් කරන්න හරි අවශ්‍ය නැහැ. කරන්න දෙන්නේ මම අත්හරින්න. ඒතර මම අත්හැරීම යනු මම නිවැරදිකාරයෙක් කිරීම හෝ මම වැරදිකාරයෙක් කිරීම නොවේ. ඒකට ගොඩාක් භාවනා අය කරන වැඩක් තමයි මේ මම වැරදිකාරයෙක් කරලා අත්හරින්නේම බෑ. මම වැරදිකාරයෙක් කරලා අත්හරින්නත් බෑ. මම නිවැරදිකාරයෙක් කියලා ගොඩනගලා අත්හරින්නත් බෑ. ක්‍රියාවේ සෑම විටම ඉන්නේ මම. ක්‍රියාවට අඩියක් තියන්න එපා. ඒ ක්‍රියා නොකර ඉන්න ඕන. ඒත් ඔබගේ පියවර. ඒක ඔබේ දෘෂ්ටිය වෙනවා. ඒ විට ඒක අඩියක්. පියවරක් ඒක. කිසිදු පියවරකට නොපෙමිනෙන්න. ඒක ක්‍රියාවක් කරගන්න එපා. වරදවා තේරුම් අරගෙන ඒක ක්‍රියාවක් කරගන්න එපා. වචනේ උපරිමෙන් ඇවිල්ලා වචනේ තත් හැරලා වචනෙට වඩා අර්ථාන්විතව තමා නොවන ස්ථානයට තමා පැමිණෙනවයි කියන්න බෑ. තමා නොවන නමක් නැති ජාතියක් වර්ගයක් ස්ත්‍රියක් පුරුෂයෙක් නොවන තැනට ඔබපත් වෙන්න ඕන. එතකොට ඔබ නෙමේ මම මම නෙමේ. මම කිසිවෙක් වෙන්න උත්සාහ කරන්න එපා. දැන් අපි පොඩි කාලේ ඉඳලා උත්සාහ කරේ මම මේ වගේ කෙනෙක් වෙමි කියලානේ. දැන් අපි මේ භාවනා කරන්නේ මම කිසිවෙක් නොවෙමි කියලා. ඒ උත්සාහය තියෙන්න ඕන. මම කිසිවෙක් නොවෙමි. يعني මමත්වයෙන් තොරව වාසය කරන්න ඕන කියන ස්වභාවයක් හදාගත්තොත් ඒත් මම වෙමිනේ. මම නැති කෙනෙක් මම වෙමි. එහෙම වෙන්න අවශ්‍ය නෑ. මම නැති කෙනෙක් මම වෙමි කියලා මම වුණොත් එහෙම එතන මම. අදාසේම නතර වුණු තැන එන්ජින් එක ඕෆ් කරානේ. දැන් මේ එන්ජින් එක ඕෆ් කරගෙන යන ගමනක් තියෙන්නේ. එන්ජින් එක පණ ගන්වාගෙන යන ගමනක් නෙමෙයි. එන්ජින් එක පණ ගන්වාම පස්සට යනවා, ඉස්සරහට යනවා, නතර කරලා තියනවා, හරවනවා, නොයෙකුත් වැඩ කරනවානේ. එන්ජින් ඕෆ් කරාම ඉස්සරහට යෑමක් නැහැ, පස්සට යෑමක් නැහැ, නතර වීමක් නැහැ. සංවරය කියන්නේ එන්ජින් එක නිමිලා. එන්ජින් එක වැඩ නැහැ. විවේකයේ හම්බ වෙලා. චිත්ත විවේකය තියෙනවා. ඉන්ද්‍රයන්වල විවේකය තියෙනවා. විවේකී උපදවාගෙන වාසය කරනවා කියලා බුදුහාමුදුරු දේශනා කරන්නේ ඒක. ඒ ඔබ විවේකී උපදවාගෙන වාසය කරන්න එන්ජින්ම පණගන්නේ නේ නැතුව. ඒක මොලේට දෙන්න ඕන කාරණයක් නෙමෙයි. මොලේට අනක් වශයෙන් දීපු තැනම එන්ජිම වැඩ කරන්න පටන් ගන්නවා. දැන් අපි මේ ස්විච් එකෙන් මේ දානක් නේ දෙන්නේ එන්ජිමට, මෝටරේට, මෝටරෙන් ටක් දාලා එන්ජිම පණ ගන්නවනවා. ඒ වගේ අපි මෙතනින් ලබා දුන්නු සංඥාවක් මොනෝ හරියා අනිවාර්යෙන් එහාට ගෙනියන්න බලනවා. දැන් අපි එහෙම සංඥාවල් දීලා දුවල දුවල දුවල සැනසීම හොයන්න බෑ. මොකද සංඥාවල් වල තියෙන්නේ මිරිඟුවක්. ඒ නිසා සංඥාවකට රැවටෙන්න, සංඥාවක් පස්සේ දුවන්න, සංඥාවල් දෙන්න අවශ්‍ය නැහැ. දැන් කියන මම කියන සංඥාව, ඊළඟට මට එන සංඥා, ඊළඟට ඒ සංඥාවලට අනුබද්ධ සංඥා, පටිච්ච සමුප්පාදයේ ඔය යනවා, දිගට දිගට යනවා, ඉවරයක් නැහැ, වැල් වැල් යනවා. ජීවිතෙත් එහෙමනේ. ප්‍රශ්න විසඳන්න ගත්ත ක්‍රියාමාර්ග එකින් එක එකින් එක එකින් එක ප්‍රශ්න බහුල කළා, වැඩි කළා. දැන් ඔබතුමියටත් කරන් දෙන අර ඉස්සෙල්ලා එක්කෙනෙකුට වගේම IS එකෙන් කෙනෙක් ගේන්න වෙනවා. මොකද ILLS ද මොකද හංගන කෙනෙක් ගේන්න වෙනවා. ගෙනල්ලා දැන් ලෑස්ති මූණු බැඳගෙන අර දැකලා දිනවනේ අපි වීඩියෝ වලම පෙන්නනවා. සටබට ගාලා ලෑස්ති කරගන්න තුවක්කුවක්. දැන් රෙඩිද වැඩේට? මෙතුමිය නම් අතාරින්නේ ගන්න නැහැ බෑ වැඩි. නේද? මොකද තමයි මානසික ස්වභාවය. මං හිතන්නේ මෙතුමිය මෙහෙම ගියයි. කොයි තාම ධර්මයේ දැකලා නැහැ පොඩ්ඩක් ඉන්නවා මං දැකලා ඉවරයි. කියන්නේ. නේද? තමන්ට තමන් පහර දෙන්න බය වෙන්න හොඳ නැහැ. තමන්ම තමන් තැකියාවක් තියෙන්න ඕන. නිවැරදි කරගන්න. තවත් කෙනෙක් අපිව නිවැරදි කරන්න අවශ්‍ය නැහැ. අපිම නිවැරදි කරන්න ඕන. වැරදි නම් තමන්ට තමන්ම පැහැදිලිවම ඇඟිල්ලක් දෙක් කරන්න. ඔව් ඔයා වැරදි. ඒක හරියට තමන්ගේ චිත්ත වේදනාවන් අනුව තමන් ඒක තේරුම් ගන්නවා. ඒකට තමන් කියලා තමන් හිතාගෙන ඉන්න කෙනා විද්‍යාමානද හරිද? මේ මම හරි, මේ මගේ තියෙන දේවල්, මේ මම කියලා තියාගෙන ඉන්න හැම දෙයක්ම තමන්ගෙන් අහලා බලන්න විද්‍යාමානද? සත්‍යද? යථාර්ථවාදීද? ඇත්තක්ද? මගේ ශරීරය කියලා මං කියන එක ඇත්තක්ද? මගේ සිතුවිලි කියන එක මම ඇත්තක්ද? මේ මගේ හැටි, මේ මගේ ස්වરૂපය කියලා මම මේ මවාගෙන ඉන්න රාමුව ඇත්තක්ද? මෙතන මම ඉන්නවද? මට සිතුවිලි තියෙනවද? ඒ සිතුවිලි මගේද? මට ඉඩකඩම් තියෙනවද? මට දූමුණු පුරු ඉන්නවද? මට අම්මා තාත්තා සහෝදරයෝ වටපිටාවේ යහළු යහළුවෝ ඉන්නවද? ඇත්තටම විද්‍යාමානව මම කියන්නට පුළුවන් ඇටකටුවක්වත් කෙස් ගහක්වත් මේකේ තියනවාද? මොකද උත්තරේ? වීදුරු කට්ටකට මැණික් ගලක් කියලා රැවටිලා ඉන්නකම් ඒක සුවයක් සතුටක් විතරක් වගේ දැනෙනවා. එහෙත් අපි අහල බලන්න ඕන වීදුරු කට්ටගෙන මැණික් ගලක් කියලා රැවටිලා ඉන්න එක සාධාරණයිද? යුක්තිසහගතයිද? යථාර්ථවාදීද? නෑනේ. මොකද ප්‍රතිඵලයක් නෑනේ. වීදුරු කට්ටක් ඔච්චර කාලයක් මැණික් ගලක් කියලා රැවටිලා හිටියත් යුක්තිසහගත නෑ, සාධාරණ නෑ. මොකද ඒකේ වටිනාකම නෑ. ඔය සමහර ඔය පෙන්ඩන් වලට එහෙම අල්ලන හොඳ ලස්සනට හදලා අල්ලලා තියෙන බැලූ බැල්මට ඈතට වෙන්නේ මැණික් ගල වාගේමයි. ඒත් ඒක කිසිම වටිනාකමක් නෑ. ඒව සාමාන්‍යයෙන් 250ක් කිරල ගන්න පුළුවන් බොහොම රුපියල් 3-400කට. ඒවල වීදුරු කට්ටකට, වීදුරු කටු කොටකට එහෙම රැවටිලා ඉන්න එකේ තේරුමක් නැහැ. ඒ නිසා මේ රැවටිලා ඉන්නකන් සුවයක් තිබුණාට ඒ රැවටිීමේ දිගටම අපි තියාගන්න එක තේරුමක් නැහැ. අපි ඉක්මනින් මේක විශේෂඥයෙක් කරා පරීක්ෂා කරලා බලලා මේක ඇත්තටම මැණික් ගලක්ද නැද්ද, වටිනාකමක් තියෙනවද නැද්ද. ඒ නිසා තමන්ගේ බුද්ධිමය පරීක්ෂණයට අරගෙන වටිනාකමක් නැති දේ වටිනාකමක් නැති දැනට දාලා හරි ඉන්න. සැබෑ ලෙස වටිනාකම තියෙන දේ පමණක් අපි නතර කර ගන්න ඕන. හැබැයි ලෝකේ නම් බැලුවොත් එහෙම කිසිම දෙයක් වටිනාකමක් නැහැ. ලෝකේ තියෙන්නේ පුජ්‍යලේකු විසින් හදපු වටිනාකම පමණයි. හදපු වටිනාකමක් පමණයි තියෙන්නේ. ඒව හිටියාම ඉහළ පහළ දෝලණය වෙනවා. තෙල් මිල වගේ තමයි. ඩොලර් එක වගේ තමයි. ඈ එළවලු මිල වගේ තමයි හාල් පරිප්පුවල ගණන් වාගේ තමයි ඒවා ඉහළ පහළ යන ලෝකේ හදාපු නියමයක් නේ තියෙන්නේ. එහෙනම් හොඳයි, හැම දිනාටම පෙරවන් සරණයි. අපේ විඥානය හරියට මේ පුටුව වගේ. මම බලන්න ඔය නිදහසේ පුටුව තියෙනවා. දැන් උදේ ඉඳලා කීප දෙනෙක් ඔය පුටුවේ වාඩි කෙරෙව්වා. විඥානෙටත් එහෙමයි. කෙනෙක් වාඩි වෙනවා ආයෙ. ආයෙත් කෙනෙක් වාඩි කරනවා ආයෙ. නමුත් ඒ වාඩි කරගත්ත ස්වභාවයේදී නෙමේ පුටුවේ නියම ස්වභාවය තියෙන්නේ. අවුරුත් වාඩි වෙලා දැන් පුටුවේ ප්‍රශ්න නැහැනේ. දැන් මේකේ වාඩි කෙරෙව්වහම ප්‍රශ්න ගොඩක් තියෙන එක. ඒ පුටුවට හරියට ප්‍රශ්න. හැබැයි පුටුවේ ප්‍රශ්න තිබුණෙත් නැහැ. වාඩි වෙච්ච කෙනා ළඟයි ප්‍රශ්න තිබුණේ. අපේ විඥානේ මේ සංඥාවේ ප්‍රශ්න නැහැ. ඒක හරි නිදහස්ව තේ නෙමෙයි පුටුව වගේ. වාඩි කරගන්නව කවුරු හරි. වාඩි කරගත්ත තුල ප්‍රශ්න තියෙනවා. ඊට පස්සේ අපි කියනවා විඥානේ ප්‍රශ්න තියෙන්නේ කියලා. බලමු. විඥානේ නෙමෙයි ප්‍රශ්න තියෙන්නේ, විඥානෙට ගත්ත දේ තුල ප්‍රශ්න තියෙනවා. සංඥාවේ නෙමෙයි ප්‍රශ්න තියෙන්නේ, සංඥාවට ගත්ත දේ තුල ප්‍රශ්න තියෙනවා. රූපේ නෙමෙයි, වේදනාවේ නෙමෙයි ප්‍රශ්න තියෙන්නේ, වේදනාව තුලින් තමන් ගන්න දේ තුල ප්‍රශ්න තියෙනවා. බුදුවරු නොවැළී විඳිනවනේ. රහතන් වහන්සේලා නොවැළී විඳින්නේ. නොවැළී සංඥා කරන්නේ. නොවැළී සංකාර කරන්නේ. ඒකට අර සංකාරයේ මේ සංකාරය අතර ප්‍රශ්නයක් තියෙනවා. දුරස්තභාවයක් තියෙනවා. ප්‍රශ්නයක් නෙමෙයි. දුරස්තභාවයක් තියෙනවා. කවුද ඔය පුටු උඩ ඉන්නේ? දැන් පුටු උඩ වාඩි වෙලා ඉන්නේ, වැඩ ඉන්නේ, අසුන්ගෙන ඉන්නේ කවුද බලන්න? කවුද අසුන්ගෙන ඉන්නේ? හොඳයි, උත්තරයක් දෙන්න බලන්න. කවුද ඔය පුටුවේ වාඩි වෙලා ඉන්නේ? කවුද ආදලයි? කවුද ආදලයි? කවුද ආදලයි? කවුද ආදලයි? සංකාර ගොඩක්. කවුද අල්ලයි? දැන්ඩ බම පස්සේ වෙන කවුරු හරි වාඩි. කවුද? කවුද? මලවණියක් වාඩි වෙලා ඉන්නේ. ආ, වෙන්නේද? ඈ, මම වාඩිලා ඉන්නේ. කිසියෙක් නැහැ. කවුරුවත් නැහැ. කිසිවෙක් නැහැ. කෙනෙක් නැහැ. මම ඈ විවාහක නම මම වාඩිලා ඉන්නේ. ඔව්. කවුද? ඈ නාමයක් පමණයි. කවුද වාඩිලා ඉන්නේ? මම. කිසිවෙක් නැහැ. සංකටකයක්. සතර මහා භූත දාන. කවුද වැඩලා ඉන්නේ? මමත් වෙන එකමයි. ඔව්. දැන් වැඩලා ඉන්නේ කවුද? හොයන කෙනා. කවුද වැඩලා ඉන්නේ? කිසිවෙක් නෑ. කවුද? මම කියලා හිතාගෙන ඉන්නේ පංචස්කන්ධේ. කවුද? කෙනෙක් නෑ. හේතුඵල ධම කෙනෙක් නෑ. කවුද වාඩිලා ඉන්නේ? මම ඈ මම ඇත්තෙත් නෑ නැත්තෙත් නෑ. මමද වාඩිලා ඉන්නේ? ඉතින් හරි ෂෝක් අදහස් අපිට පහල වෙනවා. ඒ පිළිබඳ මේ පුතඥන භාවයේ ඉන්න කෙනෙක්ට හොඳට බලා ගන්න පුළුවන් දෙයක් තමයි මට අපිටත් ඒ ලැබුණු අත්දැකීම් හා පසු අත්දැකීම් ගලපා බලද්දී තේරුණ ඉස්සර අපිට හරි නිකන් හාල් ගෝණියක් තිබ්බා වගේ. එහෙම නැත්නම් මේ ලොකු මල්ලක් මේ පොළොව මතින් තියලා තියෙනවා වගේ ශරීරේ බර පොළොවට තියෙන්නේ කියලා දැනුණා. ශරීරේ බර පොළොවට තියෙන්නේ කියලා දැනුණා. ඉතින් මේ අර ඕරම් භාගයේ සංයෝජන දුර වෙනවත් එක්කම පොළොවට ඇදලා ගන්න සංයෝජනේව නැතිනවත් එක්කම දැනෙච්ච දේ වෙනස්. පොළොවට අර හාල් මල්ලක් තිබ්බා වගේ අර තමන්ගේ ශරීරේ දැනෙන බර නැතුව ගියා. ඊට පස්සේ දත සැහැල්ලු වුණා. ඊට පස්සේ දැන් මම පොළොවෙන් වෙන් වෙලා වෙනම ලෝකයක් හදාගත්ත කෙනෙක් නෙමෙයි. එතකොට පොළොවේ දේ පොළොවට අතහැරිය විඥානේම සංඥාවෙම අතහැරලා දැම්මා. ඊළඟට පොළොවෙන් වෙන් කරගත්ත කොටසක් අරගෙන ඇවිදින කෙනෙක් නෙමෙයි මම. ඒ නිසා ශරීරයේ බර පොළොවට නැහැ. ඒ තියෙන බරක් තියෙනවා නම් ඒක පොළොවේම අයිතියක් මිස මගේ බරක් ශරීරයේ මේ පොළොවට වැටෙනවයි කියන ස්වરૂපයක් හෝ දැනීමක් හෝ හැඟීමක් හෝ ලක්ෂණයක් නැහැ. ඒ නිසා ඇත්ත වශයෙන් බරක් නැහැ. අභියෝගන ප්‍රශ්න දුප්පත් නැ පොසත් නැ උගත් නැ නූගත් නැ ලොකු උස්මිටි පහත්කම් ප්‍රශ්න ලාභත් නැ අලාභත් නැ මම හැමදාම දුප්පතුත් නැ හැමදාම පොසතුත් නැ පරාද වෙලත් නැහැ ජයග්‍රහණය ලැබලත් නැහැ. ජයග්‍රහණයක් අවශ්‍යත් නැහැ. පරාජය අවශ්‍යත් නැහැ. ඇයි? අර හීන ලෝකෙන් අත් මිදුණනේ. හීන ලෝකෙන් අත් මිදුණ සැබෑ ලෝකයේ ස්වභාවය එයයි. සබහ ලෝකේ ස්වභාවය ඔබට පේනවද? මම පුටු වාඩි වෙලා ඉන්නවා. පේනවද? පේනවද? හාමුදුරු පුටු වාඩිලා ඉන්නවා. කන්නාඩි දෙක හොඳට හදලා බලන්න. මොකද කතාව? පේනවද පුටුවේ වාඩි ලයින්? පේනවා. ඇත්තට පේනවද? ඔව්. පේනවා. පේනවා. හඳුරුපුට වඩලා ඉන්න පේනද? පේනවා. කොහමද පේන්නේ? පුටේ වාඩි වෙලා ඉන්න කෙනා හාමුදුරුව හැටියට ගත්තොත් පුටේ වාඩි වෙලා ඉන්න මේ එනා ධර්මයේ හැටියට ගත්තොත් මොකද වෙන්නේ? ඒ පුටුවාඩිලා ඉන්න කෙනාගේ ඉරියව්ව දිහා බලයි, කතාබහ දිහා බලයි, අතපය හසුරවන දිහා බලයි, වචන දිහා බලයි. ඉතින් ඒ ඔස්සේ පැහැදීම හෝ අපැහැදීම ගොඩනගා ගනී. හාමුදුරුව හැටියට ගන්න ඕන පඨවි ආපෝ තේජෝ වායෝ කියන ස්වභාවයක් නෙමෙයි. තේරෙනනේ? හාමුදුරුව හැටියට ගන්න ඕන අසගණනාසේ දිය ශරීරයේ මන කියන ස්වභාවය නොවේ. බුදුහාමුදුරුව හැටියට ගන්නත් ඕන අපි පඨවි ආපෝ තේජෝ වායෝ කියන ස්වභාවයක් නොවේ. අසගණනාසේ දිය ශරීරය කියන වශයෙන් නොවේ. බුදුහාමුදුරුව හැටියට අපි ගන්නවා. අර ඒ විදිහට ගත්ත කෙනාට අර කියන්නේ නේද? කවුද ගත්තේ? වක්කලේද? ඔව්. යෝ ධම්මං පස්සති සෝමං පස්සති. සෝමං පස්සති යෝ ධම්මං පස්සති. එතකොට මම දකිනව නම් ඔබ දකින්නේ ධර්මයේ, ධර්මයේ දකිනව නම් පේන්නේ මාව. මේ දෙක එකක්. ඒ නිසා ඔබ වෙන දිහාවකට හැ යොමු කරගෙන ඉන්නේ, හරි දිශාවට ඔබ යොමු කරන්න. ඒක ඒ අනුශාසනය තමයි මටත් ඔබට කියන්න තියෙන්නේ. හොඳයි. මේක සහභාගී වෙන සමයේ තිබුණු මනසයි දැන් තියෙන මනසයි අතර වෙනසක් දකින්නවද? හොඳ අතකට වෙනසක් තියෙනවා. තා ටිකක් වෙනස් කර ගන්න ඕන. ආ. හොඳයි, තමන් දැනට මොනවද ගැටලු හැසෙන් දකින්නේ? විශේෂ දෙයක් නැහැ. ඕනම ප්‍රශ්නයක් එක්ක, අභියෝගයක් එක්ක කටයුතු කරන්න අවදියෙන් ඉන්නවා. සතියෙන් ඉඳීම, සිහියෙන් අවදියෙන් ධර්මයේ පිළිබඳව අවදියෙන් සිටීම හරිය වැදගත්. ඒ කියන්නේ ධර්මයෙන් අවදි වෙලා සිටින්න ඕන. ඒ කියන්නේ ධර්මයේ පුබුදවාගෙන සිටින්න ඕන. අර ඒක හරියට අර රාත්‍රී කාලේ ලයිට් දාගෙන ඉන්නා වගේ වැඩක්. ඒක ලයිට් දාගෙන ඉන්නකම් විතරයි අපිට හැමදේම පැහැදිලිව පේන්නේ. අපි වැඩ කටයුතු පහසු වෙන්නේ. ලයිට් එක ඔෆ් වෙච්ච ගමන් අපි ඇඳේ හැප්පෙනවා, මේසේ හැප්පෙනවා නේද? මේ දොරේ හැප්පෙනවා, හැපෙන්නේ නේ. ධර්මයේ අවදිය කියන එක හරි වැදගත්. ඒක හරියට මේ ඇස් අරගෙන ඉන්නා වගේ වැඩක් තමයි. ඒ නිසා අපි ධම්මැස කියන එක අවදි කරගෙන සිටින්න ඕන. ධම්මැසේ අපි භාවිතා බෞලී කතා ධම්මැස තුල වැඩෙන්න ඕන. වැඩෙනකොට අර ඉඩක් නැහැ. උදාහරණයක් වශයෙන් අර ආරක්ෂක සෙබලෙක් වගේ, දොරටු පාලයෙක් වගේ ඇස් පියාගෙන නිදාගත්තොත් එහෙම හොරු යනවනේ නේද? තස්වාදීන් යනවනේ. එයා නිතරම අවදීන් ඉන්නවා. අවදීන් ඉන්නවා. අවදීන්. ඒ අවදී කියලා කියන්නේ නිරෝධ සහගත අවදියක් වෙන්නෝ. දෙයක් දෙහා නිරෝධ සහගතව බලන්න. ඕනම දෙයක් දිහා නිරෝධ සහගතව බලන්න. සාමාන්‍ය ස්වභාවයෙන් බලන්න පුළුවන්. නමුත් අපි නිරෝධ සහගතව යමක් දිහා බැලුවහම අපිට නිරෝධයක්මයි පේන්නේ. විශේෂයෙන් ගැනීමට ඒ අවශ්‍ය යමක් අවශ්‍ය නම් පමණයි අපි බලන්නේ. උමනා වෙන තමයි මාර්ග සංඥා පිළිබඳවත් නිරෝධ සහගතව බැලුවොත් පොලිස් කාර්යය ඉස්සරහින් අල්ලපු ගමන් කියයි, "සර් මට සංඥා නිරෝධ වෙලා තියෙන්නේ. මම දැන් ලෝකෝත්තර කෙනෙක්, මම සංඥාවල් පිළිපදින කෙනෙක් නෙවෙයි." ඒ මොනවා වුණත් ඒවා ඒ ඕනම සංඥාව සම්මුතිය කියලා දකින්න ඕන. මොන විදිහේ සංඥාවක් ආවත් ඒව බාහිරයේ දේවල්, ඒව සම්මුතියේ දේවල් හැටියට ඒව පෙරලිලා යන්න ඉඩ දෙනවා. ඒව අල්ලගන්නේ නෑ අර නෙළුම් පත වගේ. නෙළුම් පතට වැටෙන වැටෙන වතුරු බිඳු පෙරලිලා යන්න දෙනවා. ඒව අල්ලගන්නේ උරාගන්නේ නෑ. සංඥාවල් පැමිණීම නෙමෙයි, ඒව පෙරලිලා ගියා. එච්චර. දැන් මේ පින්නතුන් කියන ප්‍රශ්න මම මේකට හොඳින් අහුම්කන් දෙන්න එපැයි. මේක අරගන්න එපැයි. ස්වභාවයත් අඳුනගන්න එපැයි. ඒ ස්වභාවය ඒක තේරුම් ගත්ත ඒ ප්‍රශ්නේ විසඳලා ඉවරවත් කරනවත් එක්කම මේ ප්‍රශ්නය පෙරලිලා පැත්තකට දාන්න. නැත්තම් මේ පිරිසුන් කියන ඔක්කොම ප්‍රශ්න ඔළුවේ තියාගත්තොත් එහෙම. හතර ගම් දෙයියන්ට වගේ හයක් හතක් තියාගන්න වෙනවා තව ගබඩාවක්. ඉතින් ඒ නිසා එහෙම එකක් අවශ්‍ය නැහැ. මනස හිස්ව තබා ගන්නයි කියලා එකක් නැහැ. ශූන්‍යව තබා ගන්න ඕනේ කියලා එකක් නැහැ. මම උදාහරණයක් වශයෙන් කියන්නද, මේ මල් පොකුර ඔබට අත්හරින්න ඕනද? අත්හරින්න කියන්න බෑනේ කාටවත්. දැන් මේ ඔබ කාටවත් මේ මල් පොකුර අත්හරින්න එහෙම කියන්න අවශ්‍යද නැහැ. හේතුව මේ මල් පොකුර එහෙම ගැන මොකවත් හැඟීමක් සිතුවිල්ලක් මේ මුදලට ගන්නවත් හොරෙන් ගෙනියන්නවත් එහෙම කවුවත් මම දවසක් නෑ. එහෙමනම් මේ මල් පොකුර දැන් මුකුත් අපිට මේ මල් පොකුර නිසා ප්‍රශ්නයක් තියෙනවද? හැබැයි ඉතින් අනවශ්‍ය ධර්මයේ පටලවා ගත්ත කෙනෙක් නම් මොකක් හරි මේක වැරද්දක් දැනගනි. අර ඒ කාලේ හිටිය විනයවර්ධන කාර්යය කියලා කට්ටිය නේ. ආ හම්දුරුවන්ට හොඳයි මේවා මල් ගඳ විලවුන් මේවා වලට ඔක්කොම ගැලපෙන්නේ නැහැ අර කියන ප්‍රශ්නයක් අදාගෙන. කියන්නේ හොඳ බෞද්ධයෙක් කියන්නේ වැරදි කෝටියක් විතර ඔළුවේ තියාගෙන හැමදේම වැරදි වැරදි වැරදි වැරදි කියකිය බැන බැන ඉන්නවා. අපේ පිටකොටුවේ හම්දුරුවගේ නේ. උන්වහන්සේ හොඳ කෙනෙක් මාත් අඳුරනවා. නැවත ඉතින් උන්වහන්සේ ඉතින් ධර්මයේ පැත්තෙ මීට වඩා දියුණු කරගෙන මේක කියනවා නම් ගොඩාක් සන්තෝෂයි. ඔක් මේ අනඳුම පැලඳුම ගැන කියන කතා කිරීම පිළිබඳව එච්චරම මේ සුදුසු ආකාරයට ඒක නොකළ යුතුයි. ඒස අත්හරින්න අවශ්‍ය කරන්නේ අපි බැඳිච්ච දෙයක් පමණයි. බලබල අත්හරින්න ඕනේ. මේ මොහොතේ මම ආසත්ත වෙලා තියෙන, උපාදාන වෙලා තියෙන යම් සංඥාවකටද එයයි මම දියව යන්නට ඉඩ හරින්නේ. අත්හරිනව නෙමෙයි දියව යන්නට, පා වෙලා යන්නට, ස්වභාවයට එකතු වෙන්නට ඉඩ හැරීමේ අත්හැරීම. කන ආහිංසක මානසිකත්වයකට හිරියර කරන්නේ තිරසන් බව. එතකොට කොටියෙක් මෙහෙම මොයේ දැක්කම එළෝගන ගිහිල්ලා අර දුවද්දි දුවද්දි එළෝගන ගිහිල්ලා අරව අල්ලගෙන කනවා. හැබැයි සිංහේ දැක්කහම මෙන්න පණ එපා කියලා කොටිය දුවනෝ. දැකලා තියෙනවද? තව ওই හිවල්ලු වගේ සත්තු ඉන්නෝ. පොඩි අහිංසක සතෙක් දැක්කහම එළෝගන ගිහිල්ලා ගොදුරු කරගන්නවා. සිංහේ දැක්කහම අන්න දුවනෝ. ඔවර හොඳ ලස්සන අර දර්ශනයක් දාලා තිබ්බ මම දැක්කා. ඔය ඉන්න ඔය රටවල් වල ආගමික හමුදාව කියලා වෙනම කට්ටියක්. ආගමික හමුදාව ඔකට වඩා සරයි. මේ අර මිනිස්සෙක් වාහනේ නතර කළේ නැතුවට පස්සෙන් එළවල ගිහිල්ලා අල්ලගත්තා. ලගන කෑ ගහගෙන ආව පිටිපස්සේ ඉඳලා බැහැලා එළියට. නමුත් වාහනෙන් එළියට බැස්සේ දැවැන්ත කළු ජාතිකයේ කොණ්ඩ ඇඟපත තියෙන. අර කෑ ගහගෙන ආව මිනිස්සු මොකද කරන්නේ? ආපස්සට දුවනවා. ඒ තරම් දැවැන්ත ශරීරයක් තියෙන පුජ්‍යල නැගිටේ. ඒ කියන්නේ ඒ මිනිස්සයා උසහ අර මිනිස්සු ඒ මිනිස්සයාගේ ඉනගාවට අර දැවැන්ත මිනිස්සගේ ඉනගාවට විතර අර මිනිස්සු උසයි ඒ තරම් උස වාත ගානදියා හිතද්දවත් බෑ. ආයි දුවනවා. එතකොට මේ ආයි මේ සාම යක්ෂ වෙස්පව අවදි කරගන්නේ අහිංසක මිනිස්සයලා. තේරෙනවනේ? ලේන උනත් උපායශීලීනේ. යාට කරදරයක් වෙනකොට පුංචි ලේන අර වලිගේ පුප්පලා ලොකු සතෙක් වගේ පෙනී හිටිනවා. ඉත්තෑවටත් තියෙනව නේද? යාගේ ආව කන්න හරි මොනවා හරි කවුරු හරි ලං වෙනකොට එක පාට අර කටු පුඹ ගන්න. සිංහෙක්වත් අල්ලන්න ලේසියෙන් කිට්ටු වෙන්නේ නෑ. අර කටු තියෙන නෑනවනේ. ඈ ඕ පුඹ ගන්නවා හනික අල්ල ගන්න බැරි වෙන. ඒත් ඉතින් ගිලිනවා නේද? ඒ පුඹනේ ඉතින් අල්ලන්න බැරි වෙනවා පුඹන්න වෙනවා. ඉතින් ඒ වගේ විවිධ උපාක්‍රම මාර්ග තියෙනවා. ඊට පස්සේ කටුස්ස ටක් ගාලා ඒ පරිසරයේ ඉන්නකොට ඒ පරිසරයට අනුගතව එයා පාට වෙනස් කර ගන්නවා. පාට වෙනස් කරගත්තහම හොයා ගන්න බැරි ස්වභාවයක් ගන්නවා. ඒ වගේ මිනිස්සයාගේ තමන් ලෝකෙට හිරිහැරයක් නැහැ වගේම ලෝකෙන් ලැබෙන ඕනම හිරිහැරයක් හමුවේ උපාය මාර්ගිකව ක්‍රියා කරන්න හැකියාව තියෙන්න ඕන. දැන් මේ ධර්ම අවබෝධය කරගත්ත මහතුරු ඉන්නෝ සෞදි අරාබිය වගේ රටවල්වල. ඒගොල්ලෝ බුද්ධාගම ඇත්තයි සත්‍යයි කියලා ඒගොල්ලොත් එක ප්‍රශ්න ඇති කරගන්නේ නැහැ. ඒගොල්ලෝ එක ධර්ම අවබෝධය වෙච්ච මහත්යෙන් අහලා තියෙනවා ඕගොල්ලන්ගේ බුද්ධාගමේ මොනවද කියන්නේ. එතුම ලස්සන උත්තරයක් දීලා තියෙනවා. ඔව් සර් එකම දෙයියෝ තමයි ලෝකෙ පාලනය කරන්නේ කියලා කිව්වලු. ආ ඔයා හොඳයි කිව්වලු. දැන් මෙයා ගුවනම් සර් මෙහෙමයි ඕම දෙයියෙක් නෑ ඕව බොරු ඕව මනස්ගත ඕව තත්ත්වාරෝපණය කරන දඩ හරේ මෙහි කියලා අර මනුස්සයර රස්සාව දෙන්නේ නැහැ. එහෙම නැත්තම් යව කසපාරවල් ටිකක් ගහලා එවයි. නමුත් එතෙන්දී ඊට අනුරූපීව අපි දැනගන්න ඕන මේ මනුස්සයර මේ හදන්න පුළුවන් මනුස්සෙ නෙමෙයි. මේ මනුස්සයා ඒ වළේම දාලා පාගල අපි පාඩු අපි වගේ දෙයක් කරගෙන යන්න ඕන. අපිට කරන්න දෙයක් නැහැ ඒකට. ගොඩ ගන්න බැරි නම් යාව එතනම තීද්දි යනවා වෙසෙන්න අපිටත් වැලෙවට එන්න බෑනේ නේ. එකයි කරන වැඩේ. එක ඈ ඔව් අනිවාර්යෙන් මේ දේවල් වෙන. ඒ නිසා අපි බොහෝම ඥානවන්තව ඒ අභ්‍යාස කටයුතු කරනවා. තව කාන්තාවකින් අහලා තියෙනවා. ආගේ මොකද්ද දැන්? එයා එතුමේ බණ අහලා ඒ රටේදීම ලොකු අවබෝධයකට පත් වෙලා අපිටත් කතා කරනවා. ඇහුවලු උඹේ ලොකු වෙනසක් තියෙනවා. මොකද්ද වෙනස? දැන් උඹට ඉස්සර වගේ තරහ යන්නේ නැහැ. දැන් මූණත් ලස්සන වෙලා බොහොම හොඳයි කියලා උඹ කියනවලු. මොකද කරන්නේ කියලා ඇහුවලු. ඊට පස්සේ යා අවසර ඉල්ලගෙන තියෙනවා කොහොම හරි අර පාළුයි මේ මට මේ බරහන්න ලැප්ටොප් එකක් ඕන කියලා දැන් අවසර ඇතුව ලැප්ටොප් එකක් පාවිච්චි කරනවා. කිව්වලු මේ මොකක්ද උඹේ ආගම කියලා ඇහුවලු. ඊට පස්සේ කිව්වලු මගේ ආගම මගේ හදවතයි කිව්වලු. ආ ඕකේ. ඒගොල්ලෝ මේ හදවතත් එක ප්‍රශ්නයක් නැහැ නේද? මගේ ආගම හදවතයි. හැබැයි බුදුහාමුදුරුවෝ කියලා කිව්වනම්. ඊට පස්සේ ඒගොල්ලෝ ඇහුවලු හිමින් සැරේ මේ කෙනෙක් අහලා තිනවලු මේ ඇයි ඕගොල්ලෝ බුදුහාමුදුරුවෝත් එක්ක තරහා කියලා. ඔන්න වරද හැටියට කියපු දේ ඕගොල්ලන්ට කියන්න. ඒ බුද්ධාගමේ මිනිස්සු මලහම පුච්චනවලු. ඒක හොඳ නැහැලු. එතකොට ඒක නිකන් බලාගෙන ඉන්න අමාරුයිලු. ඒගොල්ලෝ කියනවලු බුද්ධාගමේ අය මරුණාම පුච්චනවා. ඒක හොඳ නැහැ. ඒක බලාගෙන ඉන්න අමාරුයිලු. ඉතින් අපි ප්‍රතිවිරෝධක ප්‍රශ්නයක් හැටියට ඇහුවොත් එහෙම එතකොට අර අතපය කපන එක පිළි කපන එක ඒවා බලන් ඉන්න පුළුවන්ද කියලා. ඉතින් ඕව අහන්න පුළුවන් මට්ටමක නෑනේ නේ. ඕන්න ඕකයි වරද. බුද්ධාගමත් එක දාහරෙන්න. ඉතින් මං කෝව කියන්න මේ පුච්චන්න ඕන කෙනාට පුච්චන්නත් පුළුවන්. පුච්චන්න නැතුව ඉන්න කෙනාට පුච්චන්න නැතුව ඉන්නත් පුළුවන්. ඒ කිසිම ප්‍රශ්නයක් නෑ. ඒ කියන්නේ අතිශයින්ම නිස්කාරණ විද්‍යානුකූල නො වූ කිසිම යථාර්ථවාදී නැති වෛරයක් තමයි බුද්ධාගම කෙරෙහි දක්වන ඔය පිළිම කඩලා දාන්න බිමට හරලන්න ඔක්කොම හේතුව හරිම ප්‍රාථමික බුද්ධියකින් කල්පනා කරන පිරිසක් මම දැක්ක මේ ලංකාවේ දේශපාලන ශාස්ත්‍රයේ කවුරු හරි කෙනෙක් බුද්ධාගමට ඇවිල්ලා ඉන්නවා කියලා වෙනත් ආගමික කෙනෙක් ඒ වගේ අනාගතයේදී බුද්ධිමතුන් අනිවාර්යෙන් ඒ වගේ දේවල් තුල තියෙන ස්කාරණ භාවත්වය දැකලා සත්‍ය සෝයාන පුජ්‍යලේ බවට පත් වේ. සත්‍ය සෝයාන පුජ්‍යලේකට තියෙන ඇත්තෙන්ම ඔහුගේ ආගම හදවත. මගේ ආගම මගේ හදවත. බුදුහාමුදුරෝ දේශනා කරේ මේ මාව කරේ තියාගෙන මාව ප්‍රසිද්ධ කරන්න කියන එක නෙමෙයි. ඔබ සැනසෙන්න. දැන් මේ සාස්ත්‍රවරු ලොකු කිරීමක් නේ ප්‍රොමෝට් කිරීමක් නේ කරන්නේ නේද? ගොඩාක් ආගම්වල කරන්නේ සාස්ත්‍රවරයා ඉහළින් තියනෝ ගුණ ගායනා කරමින් අගේ කරමින් එයා කරපු වැඩ සහ ශ්‍රේෂ්ඨ ක්‍රියාවන් අගේ කරමින් ඔහු උඩින් තියනෝ. ඒ ඔහු උඩින් තියන්න තමයි උත්සාහ කරන්නේ සාස්ත්‍රවරයා. තමන් වලේ. නැත්තම් ප්‍රපාතේ. අගාධේ දුකේ වේදනාවේ ඔය ශාස්ත්‍රවරු සියලු දෙනාගේම උත්සාහය තිබුණේ ඔවුන්ට ඉහළට යන්න නෙමෙයි මේ ඉන්න මිනිස්සු උඩින් තියන්න. අන්න ශාස්ත්‍රවරුන්ගේ අපේක්ෂාව ඔබ ඉෂ්ට කරන්න ඔබ ඉහළට යන්න. තේරුණානේ? බුදුහාමුදුරුවෝ ඉහළින් තියන්න නෙමෙයි ඔබට තියෙන්නේ ඔබ ඉහළට යන්න. ඒක තමයි ශාස්ත්‍රවරයාගේ අපේක්ෂාව, බුදුහාමුදුරන්ගේ අපේක්ෂාව. දැන් මේ මගේ අපේක්ෂාව මේ බණ කීමේ මොකද්ද? මට ඉහළට යන්න. ඔබ ඉහළට නන්වන්න. ඒකයි මගේ අපේක්ෂාව. ඔබ මට ගෞරව කරනවා කියන්නේ ඔබ ඉහළට යෑම. ඔබ දියුණු වීම, ඔබ සාර්ථක වීම. ධර්මයට ඇලෙන්න, ධර්මයේ පසුපස යන්න. තව මොහොකටවත් ඇලෙන්න එපා කිව්වම හිත නන්නත්තරය යනවනේ. ධර්මයට ඇලෙන්න. සබ්බ රතින් ධම්ම රති දිනාද. ධර්මයට කොච්චර ඇලුනත්, ධර්මයේ කොච්චර ඇහුවත් අවසන් වෙන්නේ නෑ. ධර්මයට ඇවිල්ලා ඊට පස්සේ ඒ සම්බන්ධයෙන් ලැබෙන විෂය ධාරාවල් ලැබෙනකොට පුදුම විදියට සන්තෝෂයක් දැනෙනවා. දැන් මුහුදු ගවේෂකයෙක් මුහුදේ සොයා යන්න ජීවිත කාලෙම තියෙනනේ මනස්කාන්ත දේවල් සොයා ගන්න. මේ පෞගේ කාලෙක මේ මහා තිබුණ දූපතක් හරි රටක් හරි යටපත් වෙලා මේ සොයාගෙන තියෙන විශාල වශයෙන් මේ බුදු පිළිම, මේ බුද්ධ මන්දිර තියෙනවා මේ පොළොව මේ මුහුද යට. එකකට මොහොදු ගවේෂකයෙකුට දවසින් දවස අලුත් නැවුම් නෙවුම් පේනවා. පරිසර ගවේෂකයෙකුට නේද? ඒක සොයා යන්න එහි තියෙන අද්භූතත්වයේ, විශිෂ්ටත්වයේ ලස්සන මනස්කාන්ත බව පේන්න පටන් ගන්නවා. ධර්මයේත් එහෙමයි. මේ එකපාරට මේ කඩම් පාංගිරියක් ගෙනව කපාගෙන කෑවා වගේ ස්වභාවයක් නෙමෙයි. අපි ධම්ම ජීවිනෝ ධර්මයේ ඔස්සේ ජීවිතේ පුබුදවා ගන්න විශයක් බවට යපත් කරගන්නවා. එකෙන් අදහස් වෙන්නේ ඔබේ අනිකුත් ජීවිතයේ පැවැත්මට බාධාවක් කරගන්නවයි කියන එක නෙවෙයි. ධර්ම ජීවිතය වෙනමත්, ඔබේ ජීවිතය වෙනමත් කියලා එකක් නැහැ. ඔබ ජීවත් වෙන හැම දෙයක් තුළම ඒක ධර්මානුකූලව දැකීම තුළ, ධර්මානුගත වීම තුළ ක්‍රියා කිරීමයි තියෙන්නේ. එහෙම නැතු ඔබේ ජීවිතය කියන එක බැහැර කරලා වෙන අමුතු ජීවිතයක් හදන්න දෙයක් නැහැ. ඔබ ජීවත් වෙන ජීවිතය, ඔබ ඇවිදගෙන යන ගමනේ, ඔබේ සිතන සිතුම් පැතුම් අතර ඔබ දකින විඳින ලෝකය තුළම ඒක ධර්මානුකූල බවට පත් කර ගන්නවා. ඒකයි සාධාරණත්වය. ධර්මානුකූල බවට පත් කර ගන්නවා කියන්නේ කාගේ හරි නීතියක් පිළිපදින ගන්න මේ තමන්ට දුකක් ඇති වෙන්නේ නැති වෙන විදියට තමන් කටයුතු කිරීම. තමන්ට පීඩාවක් ඇති වෙන්නේ නැති වෙන විදියට තමන් කටයුතු කිරීම. තමන්ට පීඩාවක් ඇති වෙන්නේ නැති වෙන්න කටයුතු කරන කෙනා අනිවාර්යයෙන්ම අනුන්ට පීඩාවක් ඇති වෙන්න කටයුතු කරන්නේ නැහැ. අනුන්ට පීඩාවක් කරොත් තමන්ට පීඩාවක් වෙනවා කියලා තමන් දන්නවනේ. ඈ අනුන්ට පීඩාවක් කරොත් තමන්ටත් පීඩාවක් එනවා. ඒ නිසා අනුන්ට පීඩාවක් ඇති වෙන්නේ නැති වෙන විදියට තමන්ට පීඩාවක් එවිට ඇති වෙන්නෙත් නැති වෙන විදියට යාට ජීවත් වෙන්න මේ හැකියාව තියෙනවා. අනුන්ට යහපතක් අපි ඇති කරන තැන තමන්ට තිබේ මේ යහපතක් ඇති කරන මාර්ගය පැහැදෙන ස්වභාවයක් තියෙනවා. දැන් ඔබතුමාන්ට සමාජයෙන් ලැබෙන ඇනුම් බැනුම් චෝදනා ගැරහුම් වගේ දේවල් දරා ගන්න පුළුවන්ද සමසිතින්? පුළුවන්. ඒ වගේ එඩිතර මනසක් තියෙනවා. ඒක හොඳයි. හැම විටම ක්‍රියා කළ යුත්තේ මේ ආකාරයේ කියලා ස්වභාවයක් නැහැ. එහෙම ස්වභාවයක් නැතුව එනේන විදියට ක්‍රියා කරනවායි කියලා ස්වභාවයකුත් නැහැ. එයාගේ ජීවිතයේ තීන්දුව తీරන වෙන්නේ ඒ ෂණයෙන් ඒ පියවරෙන්. අලුත් මේකයි මේ තත්ත්වාකාරයේ ස්වභාවය එකනේ. බුදුරජාණන් වහන්සේට මතක් කළාම මේ වික්ෂුන් වහන්සේලාට ඔක්කොම විනය එකසරේ පනවන්නේ කියලා බුදුහාමුදුරුවෝ හොඳ ප්‍රශ්නයක් ඇහුවා. ආනන්දහාමුදුරුවනේ ආනන්දෝයා මේ මහදිච්ච තුවාල වලට බේත් දානවද කියලා ඇහුවා. දැන් මහත්තයා අනාගතේ මේ අතේ තුවාලයක් හැදී කියලා දැම බේත් බඳිනවද? ඒ නිසා නැහැදිච්ච තුවාල වලට බේත් දාන්න ඕන නෑ. බේත් දාන්න තුවාල හැදෙච්චන් ඉන්න සිද්ධ වෙනවා. ඒ නිසා අනාගත ප්‍රශ්න වලට කියලා නෑ. ඒ නිසා අවදියෙන් ඉන්න කෙනෙකුට කිසිම ගැටලුවක් නෑ. ඉතින් ඇත්ත වශයෙන්ම මා දකින්නේ ඒකයි. මම කවදාවත් මේ ධර්මයේ මේ හදාගෙන වඩාගෙන කියන කෙනෙක් නෙමෙයිනේ. කලින් අද මේ කතා කරන්න ඕනේ කියලා මම හවසට කල්පනා කරනවා. මම දවසක් කතා කළා නෙමෙයි මිනිස්සුන්ට. මොනවද කිව්වෝ බලන්න. අමහිරුනේත් නැහැ රසවත් වහගෙන ඉඳලා තියෙනවනේ. නේද? ඒ මොහොතේ වෙනස් වෙනවා. සමහර අයට බියක් වගේ එකක් දනවනවා. ඒකට හේතුව තමයි අර අභ්‍යන්තර මම ගැහෙන්න පටන් ගන්නවා දැන් මාව එහෙට ඇදලා දාන්නයි හදන්නේ කියලා. දැන් උදාහරණයක් වශයෙන් මීයෙක් කියලා හිතමු ඌව අල්ලගන්න අර මෙහේ අපි දුවනකොට ඌ එක තැනකට වෙලා හිර වෙලා හොඳින් පරීක්ෂා කරලා බැලුවොත් අයියෙන් හති ගහගා හරේ තද හෘද ස්පන්දනයකුත් එක්ක මීයා බයෙන් ඉන්නෝනේ. ඇයි? මොකද හේතුව එයාගේ පස්සේ අපි එළවනෝනේ. ඒ වගේම තමයි මනසත්. මංකාරය ඇදලා එළියට දාන සූදානම් වෙනකොට මමත් ඒ හොඳටම වෙලා මේ වට කරලා ගහනවා මේ මාව මරන්නයි හදන්නේ කියලා එයා කියනවා. හැබැයි තින් අර මමත් ඒ පැත්ත ගන්න එපා. ගත්තොත් අහුවෙලා ආයි බන වලට තියෙනවා. මොකද හේතුව මේ මාව මරන්න හදන්නේ. ඒ නිසා මමත්වයට පාක්ෂික වෙන්නේ නැතුව ඔබ ප්‍රඥාවට පාක්ෂික වෙන්න ඕන. මේ ලෝකේ බහුතරයක් ඉන්නේ මමත්වයට පාක්ෂිකයි. ඒකනේ ධර්මයට එන්නේ නැත්තේ. ඒගොල්ලන්ට ඕන මමත්වයේ සතුට කරලා මමත්වයේ ඉහලින් තියාගෙන මමත්වය ප්‍රීතිමත් කරගෙන ඉන්නනේ. දැන් අපි තමයි කාලයක් ඕකේ temparaadu වෙච්ච හින්දා මේ මමත්වය අපි ප්‍රීතිමත් කළාට ප්‍රීතිමත් කරනවා වගේ සිය ගුණයක් අපිව දුකටපත් වෙනවා. මේ මමත්වය ප්‍රීතිමත් කිරීම කියන්නේ මේ හුරි කහනවා වගේ වැඩක් කියලා කිව්වේ. කහනකොට සැපයි, කහල ඉවර වෙච්ච ගමන් දැවිල්ල. ආයි කහන්න පටන් ගන්නවා. ආයි කහනවා. කහනකොට තුවාල. තුවාල වෙනකොට හොරි වැඩි වෙනවා. හොරි වැඩි වෙනකොට කහනෝ වැඩි වෙනවා. කහන වැඩි වෙන තරමට හොරි වැඩි වෙනවා. ඉතින් ජීවිතේ හොරි ගොඩක් එනවා. කහලව. ඒ නිසා අපි ඒක තේරුම් අරගෙන අපිට හැකියාව තියෙන්න ඕන. ඒ මමත්වයට පක්ෂපාතී වෙන්නේ නැතිව කොහොම හරි මමත්වයේ බීතියටපත් වෙන්නේ ඇත්ත වශයෙන්ම ධර්මයට ලං වුණාම. ඒ නිසා මරණයට බය කෙනෙක් ධර්මයේ දකින්නේ. මාරයත් බයයි ධර්මයේ දැකපු කෙනෙකුට. මම නැගලා තියෙන දෙයක් ඔය චණ්ඩි බුණ්ඩි කියන කට්ටියත් මට හම්බෙලා තියෙනවා මෙහෙම මොහොනට. ඒ චණ්ඩි කියනවා ඔබ වහන්සේ දැක්කම මගේ ඇතුලේ නිකන් හිත ඇතුලේ බය වුණා කියනවා. මගෙන් අහනවා මොකද කියලා ඒ. අංගෝය ඔබතුමාගේ තියෙන මානසික ස්වභාවය. එයා බලනවා මගේ මනසත් එක්කත් හැප්පෙන්න පුළුවන්ද කියලා. මේ මායя බරාද කරපු මනසක් එක්ක මායයට බය මිනිස්සෙක් කොහොමද හැප්පෙන්නේ? ඒක මිනිස්සෙක් කියනවා හරි චණ්ඩී කියා ගොළු වුණා කියලා කිව්වා. ඒ ගොළු බව තාම තියෙනවා මට කතා කරගන්න බැරි වුණා ඔබ වහන්සේ දැක්කා. එසා ඒ ප්‍රබල මානසිකත්වයේ ඔබට ඇති කරගන්න පුළුවන් ඕනම මිනිස්සෙක් કોઈ චණ්ඩියෙක් වෙලා තියෙන රෞද්‍ර මිනිස්සෙක් වෙලා තියෙන හොරෙක් හතුරෙක් වෙලා තියෙන මිනිසෙක් අපිට ඔහුව පාලනය කරන්නට පුළුවන් චිත්ත ධාරාවක් තියෙනවනම් ඔහු නතු වෙනවා. දැන් ඒකනේ බුදුහාමුදුරු. දැන් බුදුහාමුදුරන්ට තරම් අපිට නැති වුණත් ඒ කෝටියෙන් එකක් නේ මේ බුදුහාමුදුරන්ගේ පුත්‍රයෙක් හැටියට අපිට ලැබුණාම බලන්න බුදුහාමුදුරන්ගේ ඉස්සරහට කුචිරෝම, කරරෝම, ආලවක යක්ෂයා, අඟුලිමාලෝ ඔක්කොම ඉන්නේ මහ දෑන්ත නේද? තිරිසන් සතුගෙන් ඔය නාලාගිරිය තාරේ මේ දුණු ආය ඔක්කොම දාලා එනවා. අනේ දැක්කහම නෙවෙනවා. ඉබේම තමයි හිතලා මේ අනේ මට ගහන්න එපා මේමයි මං අහිංසකයි එහෙම කියලා නෙමෙයි. මුකුත් ප්‍රකාශනයක් නැහැ. දැක්ක ගමන් නෙවෙනවා. ඒතේ මිනිස්සු ඈතින් ඉඳන් ඔය කරේ ඒකට අර සංසාරේ ඉඳලා ආපු එක. අනිත් එක ප්‍රශ්නේ තමයි යා ඈත මිනිස්සෙක් නෙමෙයිනේ. තමන්ගේ පවුලේ ගෙනින්නේ. පවුලේ ඥාති සම්බන්ධතාවයකුත් තියෙන නිසා එයාගේ ඇඟ ඇතුලේ හිත ඇතුලේ තියෙනෝ මේ බුදුහාමුදුරුවොත් මට මුකුත් කරන්නේ නැහැ, මම කොච්චර චණ්ඩිකම් කළත් අනිත් ඉන්න මේ රාජ්‍ය බලයවත් මුකුත් කරන්නේ නැහැ. මොකද එයාත් රාජ්‍ය පරම්පරාවෙම කෙනෙක් නේ. රාජ වංශයේම කෙනෙක්. නැත්තම් ඉතින් කොසල් රජු වන්ද තිබ්බ, බිම්බසාර රජු වන්ද මේ මිනිස්සු ඇල්ලලා කුඩු කරන්න තිබ්බා. කරන්නත් බෑනේ. මොකද එයාත් බල සම්බන්ධ කෙනෙක්, පවුලෙමේ කෙනෙක්. අනිත් එක ඉතින් බුදුරජාණන් වහන්සේ මතක් කරෙත් නැහැ. ඒක ඉතින් අර සංසාරේ ඉඳලා ආපු දෙයි. හැබැයි බුදුරජාණන් වහන්සේ එක තැනක මේ දේශනා කරපු තැනම මට හම්බුණා. බුදුරජාණන් වහන්සේට වැඩිම ප්‍රසිද්ධියක් දෙන පුජ්‍යලයා දේවදත්ත කියලා කිව්වා. ඒ හතුරුකම් ගලාට වැඩිම ප්‍රසිද්ධියක් දෙන පුජ්‍යලයා දේවදත්ත වෙනවා. මොකද කියලා කියන්නේ මම එහෙම ප්‍රසිද්ධිය දෙන්නේ මෙහෙමයි. ඉස්සෙල්ලා එයාගේ ගෝලයේ කියවලා බලනවලු බුදුහාමුදුරු ලබන මේ සුමානේ එහෙම නැත්තම් ලබන ඊළඟ තියෙන දවස් දෙක තුනේදී මොකද්ද කාලසටහන කොහෙටද වඩින්නේ කියලා පොඩ්ඩක් හොයාගෙන එනවලු. ඒක වැඩසටහන නිර්මාණය වෙලා තියෙන්නේ. අපි හිතමු කිඹුල්වත්පුරේට වඩිනවා කියලා. දේවදත්ත කලින් යනවලු කිඹුල්වත්පුරේට. ගිහිල්ලා මුළු පලාදම ගිනවලු බුදුහාමුදුරු කියලා කෙනෙක් එනවා. මේ හවල් ගෙන අර සිද්ධාර්ථ සුද්ධෝදන රජතුමගේ පුත්‍රයා. මම දන්නවා බොරුකාරී, වංචාකාරී, කපටි බලන්න නම් යන්න එපා, අහන්න නම් යන්න එපා කියනවලු හැම ගෙදරකටම කීකේ. ඔව්. ඊට පස්සේ අර මිනිස්සු ඔක්කොම දැනගන්නවා දැන් බුදුහාමුදුරු කෙනෙක් වඩිනව හවල් දවසේ කියලා. ප්‍රසිද්ධ වෙනවා. ඊට පස්සේ මිනිස්සු කියනවලු කොයි එකට ගිහිල්ලා බලමුද බොරු කාරයා කොයි වගේද බොරු කියන්නේ කියලා. බලන්න යනවා. දෙගෙන තුන්ගෙන නේ. ඒ කියන්නේ වෛරයේ උපරිමයේ ගියාම ඒක තමන්ට ඕනම කෙනෙකුගේ ලාභයේ පිටසත් ඒක උපකාර වෙන්න පටන් ගන්නවා. ඒවා ඉතින් ඒ සංසාරික ස්වභාවල් තිබුණා. ඒක සංසාර ගති ලක්ෂණ. ඒක බුදුහාමුදුරන්ගේ බුදුහාමුදුරන් හතරෙක් හිටියේ නෑ. දේවදත්තට හතුරු සිතක් තිබිච්ච එක ඇත්ත. බුදුරජාණන් වහන්සේගේ පැත්තෙන් බැලුවා බුදුහාමුදුරන්ට සතුරෙක් නෑ. එච්චරයි කියන්නේ. බුදුහාමුදුරන්ට දේවදත්ත කෙනෙක් නෑ. හැබැයි දේවදත්තට බුදුහාමුදුරු කෙනෙක් හැටියට පේනවා. කියන්නේ දේවදත්ත මේ සැලකුවේ බුදුහාමුදුරන්ගේ කීර්තිය, ප්‍රසිද්ධිය සහ ඒ ජේෂ්ඨත්වයේ බුදුහාමුදුරන් දේශනා කරන ධර්මයේ පිළිබඳව අල්ප මාත්‍රයක් තේරුම නෑ. බලන්නකෝ ඒ අතරින් එහෙම ඉඳලා බුදුහාමුදුරන්ගේ නමින් පැවිදි වෙච්ච 500ක් කඩාගෙන යන්න පුළුවන්කම තිබුණා කියන්නේ දුෂ්ට වචනයකට ඈ. ඒක හරි පුදුමයි. ඊළඟට අර අපරාධය අර සෝහන් මාර්ගඵලයක් ලබන්න හිටපු අජාසත්ත් මාර්ගඵලයක් ලබන්න බැරි මට්ටමට පත් වුණා. නමුත් ශාසනයට ගොඩාක් පසු කාලීනව වැඩ කළානේ. මේ පළවෙනි ධර්ම සංගායනාවට වගේ ගොඩාක් වැඩ කළා. කඩේතු කළේ පාපනේ වුණා. එයා මහා තාත්ත නැති වීම ගැනත් එයා දැන් දුක් වෙනවා. බුදුහාමුදුරන්ට කරපු කීප දේ පිළිබඳව දුක් වෙනවා. ලොකු විලාපයක් තිබුණනේ. ඒ වෙනුවෙන් එයා ශාසනික වැඩ කළා. පසුතැවෙන්නට හේතු වුණා. ඒ නිසා තමයි අසේවනාච බාලානම් එක පොඩි දෙයක් නෙමෙයි. පාප මිත්‍ර ඇසුර කියලා කියන්නේ අතිශය භයානක දෙයක්. තමන්ගේ දරුවන්ට වුණත්, තමන් වුණත්, තමන්ගේ ස්වාමි පුරුෂයාට වුණත් මොනම හේතුවකින්වත් පාප මිත්‍ර ආශ්‍රය නම් ඉඳ තියන්න හොඳ නෑ. ඒක බොහෝම උපායශීලීව එකකින් ඈඩ් කරන්න ඕන, දුරු කරන්න ඕන. මොකද ඒක අතිශයෙන්ම තමන් දන්නේ නැතුව නොමග යන දෙයක් වෙනවා. ඒ නිසා ගුවන් විදුලියෙන් කල්යාණ මිත්‍රත්වය ලබන්න පුළුවන්, රූපවාහිනියෙන් තියෙන කල්යාණ මිත්‍රත්වයේ බණ ටිකක් අහන්න පුළුවන්. ධර්මයේ නේද? දැන් අද CD දේශනාවන් වලින් කල්යාණ මිත්‍රත්වයේ තියෙන, පොතපතින් කල්යාණ මිත්‍රත්වයේ තියෙන, මේ වගේ ධර්ම සාකච්ඡා වලින් කල්යාණ මිත්‍රත්වයේ තියෙන, ඒ දේවල් වලින් කල්යාණ මිත්‍රත්වයේම ලබන්න ඕන. කල්යාණ මිත්‍රත්වය කියලා කියන්නේ ජීවිතේ නිවන සහනයටපත් කරන දේ. පාප මිත්‍රය කියලා කියන්නේ දවන පුළුස්සන ප්‍රශ්න ගැටලු බහුල කරන තැන. ඉතින් අපිට ප්‍රශ්න ගැටලු බහුල කර ගන්නද ඕන, ජීවිතේ නිවා ගන්නද ඕන? ජීවිතේ නිවා ගන්න අය ඕන, සනහා ගන්න අය ඕන. පළමුවෙන්ම තමන් තමන්ට කල්යාණ මිත්‍රෙක් වෙන්න ඕන. වෙන කෙනෙක් කල්යාණ මිත්‍රෙක් කරගන්නවට වැඩිය වටින්නේ තමන් තමන්ම කල්යාණ මිත්‍රයෙක් වෙලා තමන්ට පුළුවන් නම් තව කෙනෙකුට කල්යාණ මිත්‍රේ වෙන්න. දැන් හැමෝම මේ වටපිටාවෙන් කල්යාණ මිත්‍රය හොයන්න ගියොත් තමන් කල්යාණ මිත්‍රෙක් නොවි කල්යාණ මිත්‍රෙක් කැමති වේද? කල්යාණ මිත්‍රයෙක් මුණ ගැහෙන්න පුළුවන්කම තියෙන්නේ කල්යාණ මිත්‍රයෙකුට පමණයි. මොකද ඉංග්‍රීසි භාෂාවෙන් කතා කරන කෙනෙක් එක්ක කතා කරන්න අපිට හැකියාව තියෙන, අපිත් ඉංග්‍රීසි ඉගෙන ගත්තොත් විතරයිනේ නේද? ඒ වගේ කල්යාණ මිත්‍රත්වයේ තිබුණොත් විතරයි කල්යාණ මිත්‍රයෙකුට ප්‍රියමනාප වෙන්නේ. එහෙම නැතුව වෙන්න බෑ. දැන් කල්යාණ මිත්‍රත්වයේ පිහිටන් නැති පිරිසකට මෙහි නෑනේ ඉඩ නේද? කල්යාණ ධර්මයේ පිහිටන කෙනෙකුට පමණයි ඉඩ තියෙන්නේ. එහෙම නැත්, එහෙම නෑ, එහෙම නැත්තම් නෑ. ඒකිනුත් අපිට පැහැදිලි වෙනවා අපිට කල්යාණ මිත්‍රෙක් සොයා ගන්න නම් ඉස්සෙල්ලා අපි කල්යාණ මිත්‍රෙක් වීම ආරම්භ කරන්න ඕන. කල්යාණ මිත්‍රයෙකුටමයි කල්යාණ මිත්‍රෙක් මුණ ගැහෙන්නේ. ඒ නිසා අපි විසින් අපේ තුල කල්යාණ මිත්‍රයත්වයේ රෝපණය කරන්නත් අපි මහන්සි වෙන්න ඕනේ. දැන් ඔයයන්ට පේනවද ආගමික යම්කිසි කණ්ඩායමක් ආගමක් විසින් යම් යම් මිත්‍යා දෘෂ්ටික ආගමික පුජ්‍යලයෝ ඒ ආගම විසින් ඒ මිනිස්යා අන්ධභාවයට අන්ධ ලබ්ධිකයෙන් බවට පත් කරන ආකාරය පැහැදිලිද? ඈ ආගමික බන්ධනයක් හදන හැටි ඒ තුල ලබ්ධික භාවය ඇති කරමින් අනිත් දේවල් වලට වෛරී සහගත චේතනා ටික ටික ටික ටික ඇතුළත් කරලා වේගින් ඇලෙන ගැටෙන නිතරම පීඩාවෙන් සිටින ඒ පීඩාවේ වේදනාවට වේදනාවෙන් වැළකීමට දෙවියන්ට කෑගැසිය යුතුයි කියන මට්ටමට පත් වෙන ආගමික ලබ්ධික භාවයෙන් මිනිස්සු කොච්චර ඇද දමලා තියෙනවද පල්ලෙහාට. නමුත් මේ මිනිස්සු ඒ ආගමික ලබ්ධික භාවයේම ඉන්නවා. නමුත් මේ මිනිස්සුන්ට ඒක ලැබෙන්නේ මොකද්ද කියලා අහුවාම පීඩාවක්. දැන් බුදුහාමුදුරන්ගෙන් විමසනවා අර නිගණ්ඨනාත පුත්තගේ කෙනෙක්ගෙන් ඔබට දැන් කොච්චර කාලයක් වෙනවද මේ නිගණ්ඨ ජීවිතේට? ඇයි අවුරුදු 25ක් විතර වෙනවා ස්වාමීනි. ඔබට මේ කාලය තුල මොනවද ඔබට ලැබුණු විශේෂ දේ? ස්වාමීනි කුණු පිහදා ගන්න හනස්සකුවේ නිර්වතයි ලැබුණා ජීවිතේ. නිර්වතයි ලැබුණා කිව්වා මේ ජීවිතේ ලැබපු දේ එච්චරයි කිව්වා. බලන්න මේ මිනිස්සුන්ගේ තියෙන මේ මිනිස්සු දුකටපත් කරලා තියෙන්නේ. නමුත් ඒ මිනිස්සුන්ට ඒක තේරුම් ගන්න හැකියාවක්. ඒ ඊට පස්සේ අනිත් ආගමිකයන්ටත් එහෙමයි. ඔබ කෑ ගහනෝ මොකද්ද? උගුරේ අමාරුවයි අර මේකයි විතරයි මට හම්බුනේ කියලා තමයි කියන්නේ. ඇයි යදිනෝ ඉල්ලනෝ කෑ ගහනෝ? මේක තමන් නිවැරදි කරගන්න ඕන. තමන් බුද්ධිමේ නිවැරදිතාවයක් ඇති කරගන්න තියෙන්නේ කාගෙන්වත් පිහිට ඉල්ලීමෙන් නෙමෙයි. අපි භෞතික සරල ජීවිතෙන් උනත් බලන්නකෝ, කාගෙවත් මේ සිඟමන් යදලා ඉල්ලල ජීවත් වෙනවට වැඩිය හොඳ නැද්ද? තමන්ගේ කුසලතාවය නැති කරගෙන ඒවා ඔස්සේ නේද තමන් මුදලක් උපයා සපයාගෙන ජීවත් වෙන එක? දෙයියෝ ඇත්තටම සලකනවා වුණත් ඔබ ලැජ්ජ වෙන්න ඕන දෙයියන්ගෙන් ඉල්ලන්න. මොකද ඉල්ලන්නේ හිඟන්න. දැන් පින්ඩපාතේ වැඩියත් භික්ෂුන් වහන්සේලා ඉල්ලන්නේ නැහනේ. පෙනී ඉන්නවා විතරයි. පෙනී ඉන්නවා විතරයි. ඉල්ලන්නේ නැහැ. බලාපොරොත්තු වෙන්නේ නැහැ. ඒනික නිසා යාචකයාගේ සහ භික්ෂුන් වහන්සේගේ අතර වෙනස තියෙන්නේ. දුන්න නොදුන්න මේ මදහත් සිතින් උන්වහන්සේලා වඩිනවා. අයියෝ ඒ ගෙදරට නම් යන්නේ එදා දුන්නේ ආයි කියලා ඉවරලා එහෙම තරහා හිත නෑ. ඒ නිසා දෙයිය දුන්නත් ඉල්ලන්න ඕනේ නෑ. ඒ නිසා ඔබේ ජීවිතේ වරද අඩුපාඩුව දෙයියන්ගේ නෙමෙයි. ඔබේ ජීවිතේ සාර්ථකත්වය දෙයියන්ගෙත් නෙමෙයි. ඔබමයි ඔබගේ ජීවිතයේ අසාර්ථකත්වයටත් සාර්ථකත්වයටත් ඔබ තියන්න ඕන. මොකද හේතුව ඔබ සජීවීව නිතරම ඔබට මෙතන පේන නිසා ඔබට ඔබේ නුවණින් ඔබව නිවැරදි කර ගැනීම හැකියා. නිවැරද්ද කියන්නේ මේ ආගමකින් කියපු නිවැරද්දක් නෙමෙයි. ඔබට හානි කරදායි දේවල්, වැරදි දේවල් හැටියටත්, තමන්ට සුවදායි දේවල් ටික හරි දේවල් හැටියටත් තමන් දකින්න ඕන. තමන්ට වේදනාකාරී, ප්‍රශ්නකාරී දැන් බුදුහාමුදුරුවෝ දේශනා කරන්නේ ඒ කරන මොහොතේදී සතුටක්, පසුව මෙනෙහි කිරීමේදී සතුටක්, පසුව කඳුළු හලන්නට වේදනාව විඳින්නට නොවන කාරණයක් වේද ඒක හොඳ කාරණයක් බවට පත් වෙනවා. කරන මොහොතේදී පීඩාව, පසුව පීඩාවක් හෝ පසුව කඳුළු හැලීමට සිදු වෙනවා නම් ඒක අඩුපාඩුවක් ඇති ක්‍රියාවක් හැටියට කල්පනා කරන්න ඕනේ. එතන තමයි බුදුහාමුදුරන්ගේ ආර්ය සීලය කියන එක ගොඩනැගෙන්නේ. වෘත සීල කියන්නේ සමාදන් වෙන එකට. වෘතයක් සමාදන් වෙලා ඒ විදිහට කටයුතු කරනවා. ඒ නිසා වෘත සීල වලින් ලෝකේ හදන්න බෑ. ආර්ය සීලයට නම් ලෝකේ දිනු කරන්න පුළුවන්. හොඳයි, ආපහු ප්‍රශ්නේ තමයි පංචේන්ද්‍රයන් අතාරින්නේ කොහොමද? ඇයි පංචේන්ද්‍රයන් අතාරින්න ඕමනා වෙලා තියෙන්නේ? ඇයි අතාරින්නේ පංචේන්ද්‍රයන්? මමත්වය නැති කරගන්න. ඇයි මමත්වය නැති කරගන්න උත්සාහ කරන්නේ? ඇයි ධර්ම අවබෝධය කරන්නේ? ඇයි ධර්ම අවබෝධය කරගන්න අවශ්‍ය වෙලා තියෙන්නේ? සසර ගමන නවත්තන්න ඇයි උමනා වෙලා තියෙන්නේ? ඇයි දුකින් මිදෙන්න උමනා වෙලා තියෙන්නේ? ඇයි අල්ලා ගන්නෙ? ඇයි මමත්වය රස කරන්නේ? ඇයි මමත්වය පෝෂණය කරන්නේ? ඇයි මමත්වය තියාගෙන ඉන්නේ? ඇයි ඇලින්නේ ගැටෙන්නේ? ඇයි තණ්හාව ඇති කරගන්නේ? ඇයි අවිද්‍යාව තමා තුළ පවත්ව ගන්නේ? තමන් අවිද්‍යාව අනුන්ගේ දෙයක් නෙමෙයි, තමන්ගේ දෙයක් නේ. ඇයි අවිද්‍යාවක් ඔබ තියාගෙන ඉන්නේ? සංකාර නිසා. ඇයි සංකාර රැස් කරන්නේ? ඇයි දියව යන ඉඩාරින්නේ? පවතින්නේ. ඇයි පැවැත්ම නැති කරගන්න හදන්නේ? මමත්වයේ දුරු වෙනවා. ඇයි මමත්වයේ දුරු කරගන්න හදන්නේ? සැනසීමක් ලබන්න කාටද? හිතට. හිත කාගේද? හිත මගේ නෙමේ. එහෙනම් කාගේද? වෙන කෙනෙකුගේත් නෙමේ. අපි කතා කරන්නේ කවුද? මම නෙමේ. එහෙනම් කවුද? වෙන කෙනෙකුත් නෙමේ. එහෙනම් කුමක්ද එහි ස්වභාවය? එහි පැවැත්ම කුමක්ද? මමත් නෙවෙයි වෙන කෙනෙකුත් නෙමේ. ඒ කියන්නේ මම. දැන් කවුරු හරි අහුවොත් එහෙම කෝපයක් පෙන්නලා, මේ කෝපය මෙතන තිබිලා ගත්තේ කවුද? මමත් නෙමේ වෙන කෙනෙකුත් නෙමේ. ඊවොත් එහෙම මොකද ඉතින්? එතකොට ඉන් ග්‍රාමයේ වන්නේ කොමන්ද? තමා කියන කෙනා මුල් කරගෙන අපිට නිදහස් වෙන්න පුළුවන් කමක් නැහැ. තමා කියන කෙනාත් හරින්න ඕන, ලිහිල් කරන්න ඕන, නිදහස් කරන්න ඕන. මමත්වයයි එක සියලු ගැටලු වලට ප්‍රශ්න වලට හේතුකාරකය. මමත්වය එක බ්‍රාහ්මණ දහම්, Hindu දහම් එහෙම හොයාගෙන තිබුණ මමත්වය තමයි සියලු ගැටලු උපදවන්නේ කියලා. හැබැයි ඒකට විසඳුම හොයාගෙන තිබුණ නැහැ. විසඳුම හොයනවා හොයනවා එක එක විදියට. නමුත් විසඳුම හොයාගෙන තිබුණ නැහැ. විසඳුම හොයාගත්තේ තිරෝවරු භාගවත් බුදුරජාණන් වහන්සේ. ඒ බුදුහාමුදුරන්ගේ උත්තර ඉතරත්ව ඒකයි. මමත්වයේ ඉක්මෝ යන සුවිශේෂී විෂය. ඉන්ද්‍රයන් වලට බරවම, සංකල්පනා වලට, දෘෂ්ටි වලට බරවමයි සියලුම භාවනා ක්‍රම ලෝකෙ නිපයවුනේ. නමුත් බුදුහාමුදුරු සාගත්ත මේ ඉන්ද්‍රිය විෂය ඉක්මෝ යන අපූරු සිද්ධාන්තය, ඒක පටිසෝතගාමී ප්‍රතිපදාවක්. ඒක අසිරිමත් දෙයක්. ඒක සාමාන්‍ය පුතඥයෙකුගේ විෂයක් නෙමෙයි. ඉන්ද්‍රිය විෂයක් නෙමෙයි. ඉන්ද්‍රිය විෂය ඉක්මව වූ පවතින විශිෂ්ට ධර්මයක්. ඒ නිසා ඉන්ද්‍රිය සාපේක්ෂිතව මේක තේරුම් ගන්න, අදහන්න, පිළිගන්න, මේ ඉල්ල ගන්න පුළුවන් දෙයක් නෙමෙයි. ඉන්ද්‍රියන් නිවෙනවද? එතනින් තමයි අපේ නිවීමේ ගමන ආරම්භ කරන්නේ. ඉන්ද්‍රියන් විවේකය ගන්නවන්න සිත වෙනවා. චිත්ත විවේකය ගන්නවන්න සිත වෙනවා. සිත විවේක ගන්න. සිත ක්‍රියාත්මක කිරීමෙන් නෙමෙයි, සිත විවේක ගැන්වීමෙන්. ඒක ගන්නනවා කියන්නේ පුජ්‍යලයාගේ ක්‍රියාවලියක් නෙමෙයි. පුජ්‍යලත්වයේ අතහැරීම තරමට තමයි සිතේ විවේක ගැන්වීම ස්වභාවිකව සිද්ධ වෙන්නේ. මේක පුජ්‍යලයට කියන බණක් හෝ පුජ්‍යලත්වයේ මත තේරුම් ගන්න දෙයක් හෝ නෙමෙයි. පුජ්‍යලත්වයත් අභිභවා යන මට්ටමට මේ ධර්මයෙන් පෝෂණය ලබන්න ඕන. පැහැදිලිනේ? ඔව්. ප්‍රශ්නේ තියම් ප්‍රමාණයක අඳුනගෙන තියෙනවා. මේව ප්‍රශ්නේ වටේ කැරී කැරී ඉන්නවා. ඉතින් තව වීරිය යොදලා, තව ප්‍රඥාව යොදවලා, තව බොහොම උනන්දු වෙන ධර්මය හොයලා හරියට තමන්ගේ ගැටලුවත් විසඳුමත් තමා තුළ ඇති කරගන්න පුළුවන්. මේ සියලු ඉන්ද්‍රිය සීමාවන් අතික්‍රමණය කරන්න තමන්ට ශක්තිය ධෛර්යය තව උදා වෙන්න ඕන. ආලෝකමත් වෙන්න ඕන. තමන්ගේ සිත පැහැදිලි වෙන්න ඕන. ආලෝකමත් වෙනවා කියන එකෙන් අදහස් වෙන්නේ තමන්ගේ සිත පිළිබඳව දැක්ම තා පුළුල් වෙන්න ඕන. දැන් ටිකක් ධර්මය අහගෙන යනවනේ නේ. ඒක තව ටිකක් වැඩි දියුණු කරගන්න. දැන් ටිකක් වෙන්න ආලෝකමත් කරගෙන තියෙන උන්න හිටියට වඩානේ. ආ, එහෙම තව ටිකක් දියුණු කරගන්න. හොඳයි. ternary සමහර